හිත තැන්පත් වෙන බව බාහිරට දැක ගන්න පුළුවන් ප්‍රධානතම ලක්ෂණය තමයි අපේ භාෂාව භාවිත කරන ආකාරය. භාෂාව හසුරන ආකාරය. අනේ නිසා අප ගැනම අපේ හිත ගැනම අද දවස පුරාම හොඳ සිහියෙන් ඉන්න. අනේ සිහියෙන් ඉඳීමේ ප්‍රධානතම පියවර තමයි සති නිමිත්ත කියන කාරණය. ධර්මයේ සඳහන් වෙනවා පරිමුඛං සති නොපට්ඨවෙත්වා කියන කාරණයක්. සිහිය අභිමුඛ කොට වාසය කරන්න කියලා. මේ පරිමුඛං කියන එක විස්තර කරනවා ජහන විභංගයේදී නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියන කාරණය. නාසයේ කෙළවර හෝ මේ උඩුතල ආශ්‍රිතව හිත නිතරම තියාගෙන ඉන්න ඕන. අන්න එහෙම තියාගෙන ඉන්නවා නම් ඒ කියන්නේ අපි සිහියෙන් ඉනවා කියන එක. ඒක ඇසෙන් බලන විදිහක් නෙවෙයි සිතින් හිතලා මේ ස්ථානේ මගේ හිත දැම්මන් තියාගෙන ඉන්නේ කියන හැඟීමෙන් වැඩ කරන්න ඕන. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම තියාගෙන කොහොමද වැඩ කරන්නේ කියලා නේද? පින්නතුනේ කාලයක් ගියාට පස්සේ ඒක කරන්න පුළුවන් හුරු වෙනවා. මෙන්න මේක තමයි Taman සතිමත් බවට පත් වුණා කියන එකේ මූලික සැලකුම. එහෙම ඉන්නකොට තියෙන ලක්ෂණය තමයි අපේ හිතට සිතුවිල්ලක් එනකොටම Taman දන්නවා Tamanට කොයි වගේ සිතුවිල්ලක්ද දැන් හිතේ ඇවිල්ලා තියෙන්නේ කියලා. අනිත් අතෙන් Taman වචන කතා කරනකොට ක්‍රියා කරනකොට නිතර සිහියෙන් කරන්නේ. පච්චේකීත්වා කායන කම්මං කාතම්මං. කයින් ශරීරය යමක් කරනකොට ඒ කරන්නේ නිතරම හිතලා තමයි කරන්නේ. ඉක්මනටම කරන්නේ නැහැ. පච්චේකීත්වා වාචය කම්මං කාතම්මං. අපි වචනයක් කතා කරනකොට නැවත නැවතත් හිතලා තමයි ඒ වචනේ කතා කරන්නේ. පච්චේකීත්වා මනස කම්මං කාතම්මං. මනසට සිතුවිල්ලක් එන හැම අවස්ථාවකදීම අපි තේරුම් ගන්න දැස්ස වෙනවා. දැන් කොයි වගේ සිතුවිල්ලක්ද තමයි ළඟ තියෙන්නේ කියලා. ඒතර මෙන්න මේක තමයි බෞද්ධ භාවනාවේ මූලික පදනම. මෙන්න මේ පදනමේ ඉඳගෙන අපි ප්‍රධාන වශයෙන් වඩන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මෛත්‍රිය වඩන්න. නිතරම සිර සත්ව සුවපත්ත්වවා කියන හැඟීම දිගටම හිතේ තියාගෙන උත්සාහ කරන්න. සිර සත්ව සුවපත්ත්වවා කියන හැඟීම අද දවස පුරාම තියාගෙන උත්සාහ කරන්න. අනිත් පැත්තෙන් අර මුලින් සඳහන් කරපු ආකාරයට සති නිමිත්තේ හිත තියාගෙන ඉන්න. ඒ සති නිමිත්තේ හිත තියාගෙන ඉන්නත් එක්කම Tamanට ඕනම ඉහළ කමඨහනක් ඔබ ඉගෙන ගත්ත ඕනම භාවනා කමඨහනක් මේ සති නිමිත්ත ළඟට සම්බන්ධ කරන්න පුළුවන්. ඒත් එක්ක එකට ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ කටයුත්ත අපිට කරන්න පුළුවන් නම් අපේ සතිමත් භාවයේ ඉන්නවා නම් ඒ කියන්නේ අපි භාවනාවේ ඉන්නේ. භාවනාවේ ඉන්නවා කියලා කියන්නේ අකුසල සිතුවිලි වලට අපේ හිතට පීඩාවක්පත් කරන්න බැරි වෙනවා. අකුසල සිතුවිලි හිතට එන්න පුළුවන්. හැබැයි හිතට එනකොටම සමන් දන්නවා කොයි වගේ සිතුවිල්ලද සමන් හිතේ තියෙන්නේ කියලා. එහෙම තේරෙනකොට අකුසල සිතුවිලි වලට වැඩි වෙලාවක් හිතේ පැවතින බැරි වෙනවා. එතකොට මෙන්න මේක තමයි අපි අද දවස පුරාම භාවිත කරන්නේ. අන්නේක භාවිත කරන්නට උපකාරී වත්වන අනුශාසන අපි පවත්වමින් මේක සාර්ථක කරගන්නට ඔබේ හිත ලස්සන තියාගන්නට උපකාරවත් වන්නටයි අප බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි අපේ මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබු වාස්තාවේ අපි උගාක් පාසු ගන්න එකක් මේ ලැබලා තියෙනවා. ලෝකයන්හි දුක් විඳින සත්‍යයන් දැස බලනට පින්නතුනි අපට පේනවා අපි කොයිතරම් වාසනාවන්තද කියලා. ඒ වාසනාවන්ත බව ගැන නිතර නිතරම හිතන්නට ඕන. එහෙම හිතන තරමට Taman මේ ශාසනයෙන් ජීවිතෙන් ප්‍රයෝජන ගන්න උසාවන්ත වෙනවා. ඒ වගේම අපිට මේ ගත වෙන හැම දවසක්ම හරිය වටිනවා. අබුද්ධෝත්පාද කාලයක සත්විත රජ කෙනෙක් වෙලිනවට වඩා බුද්ධෝත්පාද කාලයක හොඳ අංගපසංග වලින් යුක්තව හොඳ නුවණක් සහිතව එක දවසක් වාසය කරන පිනතුනේ හරිම වටිනවා. ඒක නිකන් නෙවෙයි අපි ජීවත් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මය මෙහි කරමින් වෙන්නට ඕන. අනේ ධර්මයේ ප්‍රධානතම අනුශාසනාවක් තමයි සචිත්ත පරියෝධමන කියන කාරණය. සිත පිරිසුදු කර ගැනීම කියන කාරණය. හිතට ලෝභයක්, ද්වේෂයක්, මොහයක් එනකොටම හිත තැම්පත් කරන ක්‍රමය. හිත පිරිසුදු කරගන්න ක්‍රමය. අනේ සිත පිරිසුදු කරගන්න ක්‍රමය ගැන සඳහන් කරනවා විතක සංඨාන සූත්‍රයේ. අකුසල් සිත වේලක් හිතට එනකොටම කොහොමද ඒක දුරු කරන්නේ කියලා. ඒක ක්‍රමයක් තමයි අඤ්ඤ විතක සංඨාන කියලා. අපේ හිතට යම් කිසි කෙනෙක් ගැන අමනාපයක් නම් එන්නේ, ද්වේෂයක් නම් එන්නේ, එතෙන්ට මෛත්‍රී සිතවිල්ල එකතු කරන්න ඕන. අර අකුසල සිතවිල්ලට ප්‍රතිවිරුද්ධ සිතවිල්ලක් එතෙන් රීප්ලේස් කරන්නට ඕන. එතකොට අර අකුසල සිතවිල්ල දුර වෙලා යනවා. අපේ හිතට දැඩි ලෝභයක් නම් එන්නේ, පරිත්‍යාග සීලයේ පුරුදු කරන්න ඕන. නැත්නම් කලින් දීපු දානයක් ගැන මෙහෙ කරන්නට ඕන. නැත්නම් වෙන හොඳට පරිත්‍යාග සීලිය වෙන කෙනෙක් ගැන ඔබ හිතන්න. හිත ලොහුගේ පරිත්‍යාග සීලිය ගැන හිතන්න. අන්න එතකොට අර අකුසල් සිතුවිල්ල දුර වෙනවා. අවිද්‍යාවෙන් ඉන්න අවස්ථාවේදී නුවණින් ඉන්නට ඕන. ඇසට රූපයන් දකින්න වෙලාවේදී අපි මේ බාහිර රූපය තුළ හිත බැසගෙන නම් ඉන්නේ, අවංකව තේරුම් ගන්න අපි අවිද්‍යාවෙන් ඉන්නේ, එතෙන්දී අපට අකුසල් සිද්ධ වෙනවා. එතකොට තමා සතිමත් වෙන වාසය කරන්න ඕන. මෙන්න මේක තමයි අර අකුසල සිතුවිල්ලට කුසල සිතුවිල්ල යොදන අවස්ථාව. මේකට කියන්නේ අඤ්ඤ විතක්ක සංඨාන කියලා. ඒ වගේම සඳහන් කරනවා අකුසල සිතුවිල්ල පිටට ආපු අවස්ථාවේදී ඒකේ ආදීනව හිතන්නේ කියලා. යම් සිතයක් ගැන දැනි ආසාවක් හරි, රාගයක් හරි, අමනාපයක්, ඊර්ෂ්‍යාවක්, මේ වගේ සිතුවිල්ල කෙනකොටම ඔබ හිතන්න අප හිතිය යුතුයි, මේ සිතුවිල්ල ආපු අවස්ථාවේදී මගේ හිතේ ලස්සන නැති වෙනව නේද? මගේ හිතට පීඩාවක් නේද? මගේ හිතේ සතුට නැති වෙනව නේද කියලා ඒකේ ආදීනව හිතන්නට ඕන. මේක උදාහරණයක් දක්වනවා. යම් කිසි කෙනෙක් ඊටාම පිරිසිදු වෙලා ඉන අවස්ථාවේදී හොඳ ලස්සන පිරිසිදු ඇඳුමක් අඳගෙන ඉනවා. ඒ පිරිසිදු ඇඳුමට යම් කිසි අපවිත්‍ර දෙයක් නැත්නම් මිය ගිහිපෝ අපිරිසිදු සතෙකුගේ සත්වගුණ අපේ ඇඳුමට දැම්මොතින් අපි හුඟා පිළිකුලට පත් වෙනවා. අන්නේ වගේ හිතන්න හිතට අකුසල් සිතුවිල්ලක් එනකොටම අර වගේ සිතුවිල්ලක් හිතන්න කියලා. තමන්ගේ හිත නිතර ලස්සනට මලක් වගේ, ලස්සන මලක් වගේ, සුදු රෙද්දක් වගේ නිතර තියාගෙන බලන්න. ඒකට රාගයක් හරි ද්වේෂයක් මාන්‍ය තීර්ෂාවක් එනකොටම අපි දක්ෂ වෙනට ඕන. ඒක තේරුම් අරගෙන බහැ කරා. ඊළඟ කාරණේ තමයි අසති අමනසිකාර කියලා ලක්ෂණයක් දක්වනවා. අපේ ජීවිතයේ දුක සංතාපය එන සිතුවිලි තියෙනවා නම් කෙනෙක් මිය ගියපු කාරණයක් හරි නැත්නම් තමන්ට ලොකු අවශ්‍යයක් වෙච්ච සිද්ධියක් හරි නැත්නම් කෙනෙක් තමන්ට අසාධාරණයක් කරපු නැත්නම් දැනපු අවස්ථාවක් හරි මතක් වෙනවා නම් අන්න ඒ හිතන සිතුවිල්ල හිතන වාර ගානේ අඩු කරන්නට ඕන. නොසිතා ඉන්නට ඕන. ඒක හිතන්න හිතන තාත්‍ය අකුසලේ වැඩි වෙනවා. අසති අමනසිකාර කියලා කියනවා. හැබැයි මේකෙන් කියන්නේ අමතක කරන්න කියලා නෙමෙයි කියන්නේ. බුදුදහමේ කිසිම තැනක අමතක කරන්න කියන කාරණේ දක්වලා නැහැ. අමතක කරන්න නෙමෙයි කියන්නේ. ඒක ඩිලීට් කරන්න කියලා නෙමෙයි කියන්නේ. මිනිමයිස් කරන්න කියලා කියන්නේ. දැන් කම්පියුටරේ වැඩ කරනකොට අපි සමහර ප්‍රෝග්‍රෑම් මිනිමයිස් කරලා තියලා තියෙනවානේ. ස්ක්‍රීන් එකේ පේන්නේ නැහැ. නමුත් පල්ලේ ඒවා තියෙනවා. ඕනම වෙලාවක තමන්ට සිහියෙන් ඒවා නැවත ස්ක්‍රීන් එකට ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපිට අකුසල් සිතුවිලි එන දේවල් තියෙනවා නම් විශේෂයෙන් පුද්ගලයන් ගැන හිතනකොට අපේ අප්‍රසාද ඇති වෙනවා නම් හිතේ ලස්සන නැති වෙනවා නම් අපි එවැනි දේවල් සිහි නොකර ඉන්නට ඕන. ඒකත් හිත පිරිසුදු කරගැනීමේ ක්‍රමවේදයක්. ඊළඟ ලක්ෂණය තමයි විතක්ක මූල සංඨාන කියලා කාරණයක් දක්වනවා. සිතට අපිරිසිදු අකුසල සිතුවිලක් එනකොටම ඒ සිතේ මුලටම යන්න කියලා. මුලටම ගිහිලා බලන්න. අපි ඇසට දැකපු රූපයක් පිළිබඳව හෝ කනට අහපු ශබ්දයක් ගැන යම් සිතුවිලක් එනකොටම බලන්න ඒකේ මුල මොකද්ද කියලා. දැන් අපි කියමු කවුරු හරි තමන්ට බැන්න කියලා. ඒ බැනපු කාරණා ගැන හිතනකොට හිතේ අමනාපයක් ඇති වෙනවා කියලා. එතකොට බලන්නේ බැනුම කොහොමද සිද්ධ වුනේ? වෙනත් කෙනෙක් ශබ්දයක් නිකුත් කළා. ඒ ශබ්දය මගේ කනට පදිත වුණා. සෝත විඥානය හටගත්තා. ඊට පස්සේ එහෙම පියවර ගානක් ගිහෙල්ලා සෝත සම්පස්සය ඊට පස්සේ සෝත සංපස්සජා වේදනා, සද්ද සංඥා, සද්ද සංචේතන, ඊට පස්සේ විපාක මනෝ ධාතු, විපාක මනෝ විඤ්ඤාණ ධාතු, මේ පියවර ගානක් ගෙහිලා ඒ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච තැනක, නැත්තම් ගාහන විඤ්ඤාණය නිරුද්ධ වෙච්ච තැනක මේක මේ තේරුම් ගත්තේ මනෝ විඤ්ඤාණය. මනෝ විඤ්ඤාණය තේරුම් ගන්නකොට අර මුල් පියවර එකක්වත් නැහැ. ඒ සියල්ලක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. මෙන්න මේක දැකීමත් අර අකුසල් සිතුවිලි දුරු කරගන්න හේතුවක් වෙනවා. ඇත්තම මේක තමයි ප්‍රඥාවන්තම කෙනෙක් භාවිත කරන ක්‍රමය. ඔබ හොඟාත්ම ප්‍රඥාවන්ත කෙනෙක් නම් අන්නේ ප්‍රඥාව තමන්ට උරගා බලන්න පුළුවන් ස්ථානේ මේක. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය වලට රූප ශබ්ද ආදී අරමුණු පතිත වෙනකොටම අපි දැක්ස වෙනවා. ඒව පතිත වෙලා තේරුම් ගන්නකොට මුල් ස්වභාවය නිරුද්ධ වෙලා මේ තේරුම් ගන්න මනෝවිඥාණය කියලා. එහෙම තේරුම් ගන්න ගන්න තමන්ට බාහිරින් පීඩාව එන්නේ නැහැ. බාහිර මත තමයි යැපෙන ගතිය ටික ටික අඩු වෙනවා. ඊළඟට සඳහන් කරන මෙහෙමත් යම්සි අකුසල සිතුවිල්ලන් දුරු කරන්න බැරි නම් අවසාන පියවර හැටියට සඳහන් කරනවා දිව දත් වලට පද කළා අපි කියන දත්තුරු විකාගෙන කියලා. එහෙම හරි මේ අකුසල සිතුවිල්ල දුරු වෙනකන් ඉන්න කියලා. ඒ තරම් අවධානය යොමු කරනවා මේ අපේ හිත පිරිසිදු තියාගන්න ගැනීම ගැන බුදුදහමෙන් අවධාරණය කරනවා. එතකොට මේ විදිහට කාරණා පහක් සඳහන් කරනවා. අඤ්ඤවිතක්ක සංඨාන, ආදීනව දස්සාවි, අසති අමනසකාරය, විතක්ක මූල සංඨාන, අවසාන වශයෙන් අර සිතුවිල්ල දැඩිසේ දුරු වෙනකම් වීරියෙන් ශාරීරිකව කටයුතු කිරීම. මෙන්න මේ ක්‍රමයන් දක්වලා තියෙනවා අපේ හිත පිරිසුදු කරගන්න ක්‍රම. මේ අතර පින්නතුනි භාවනාවෙන් විශේෂයෙන් කරන්නේ බුදුදහමේ ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සමත, අනික විපස්සනා. සමතෙන් කරන්නේ සිහිය දියුණු වීම, විදර්ශනාවෙන් කරන්නේ ප්‍රඥාව දියුණු වීම. ප්‍රධාන වශයෙන් සමත කමඨහන වලින් කරන්නේ සමත කමඨහන 40ක් තියෙනවා. ඒ 40න් 39කදීම කරන්නේ කුසල විතරකයක් නැවත නැවත භාවිත කිරීම. නිතර කුසල විතරකේ ඉන්නකොට අකුසල විතරක වලට හිතේ ප්‍රවැත්මක් නැති වෙනවා. ඒක තමයි භාවනා කමඨහන් 39කීම කරන්නේ. එක භාවනා කමඨහනක් තියෙනවා ආරම්භයේ පටන්ම විතරක සංසිඳුවම යන භාවනාවක් තියෙනවා. ඒක මොකද්ද? ඒ තමයි ආනාපානසති භාවනාව. අනිත් 39ම විතරක සිහි කරලා කුසල විතරක සිහි කරලා හිත දිනු කිරීම ආනාපානසතියෙන් කරන්නේ ආරම්භයේ පටන්ම විතරක සංසිඳුවම කරන්නේ. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමෙහි මූලික පදනම. සමස්ත බුදුදහමම එකම වාක්‍යයක් තුළ ගොනු කරන්න පුළුවන් සජිත්ත පරියෝධවණ කියන කාරණේ. නැත්නම් සන්තුට්ඨිය පරමන්දන කියන කාරණේ. හිත පිරිසුදු කර ගැනීමයි සමස්ත බුදුදහම කියලා කියන්නේ. වෙනත් විදියකින් කියනවා නම් සතුටෙන් වාසය කිරීම. සතුටෙන් කොයිතරම් වාසය කරනවාද කියන එක තීරණය වන්නේ අපේ උපියපු ධනෙවත්, අපේ උගත්කම්වත්, අපිට කොච්චර සම්පත් තියෙනවද කියන කාරණේවත්, දරුවෝ කොච්චර ඉගෙන ගියාගත්තද කියන කාරණේවත් නෙවෙයි පින්නතුනි සතුට තීරණය කරන සාධකය වෙන්නේ. සතුට තීරණය කරන ප්‍රධානතම සාධකය වෙන්නේ අපි කොයිතරම් දුරට හිත පිරිසිදුව වාසය කරනවද කියන කාරණේ. හිතට එන රාග, ద్వේස, මෝහ කියන මෙන්න මේ අකුසල් විතරක වලින් හිත මුදවා ගැනීම. ඒත් එක පිනතුනේ ලෝක මානසික සංසිඳීමක්, කායික සැහැල්ලුවක් තමට දැනෙනවා. ඒ දැනෙන ආධ්‍යාත්මික සුවය අපි ළඟින්ම වාසය කරන්නට දැනෙනවා. මේ මුළු විශ්වයම අපට අනුගතව ඊට පස්සේ කටයුතු සිදු කරනවා. මේක පිනතුනේ අපේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක්. මෙන්න මේ ජයග්‍රහණය ලබන්න තමයි සම්පූර්ණ බුදුදහම අපට මාර්ගය නිරූපිත කළ දෙල තියෙනවා. ඒ මාර්ගය අනාවරණය කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ සාරස්සංග කලබලක්ෂයක් පෙරම් කෙරුවේ. ඒ මාර්ගය අඛණ්ඩව යුගයෙන් යුගය පරපුරෙන් පරපුරට දායක කරන්නටයි මහා සංඝරත්නය කටයුතු කළේ. සේවා 25කට අධික කාලයක්, වසර 2500කට අධික කාලයක් එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වය රැස් වෙච්චේ ස්වාමීන් වහන්සේලා ධර්ම සජ්ජහනා කරලා ධර්මයේ සුරක්ෂිත කළා. මතු පරපුරට මේ ධහම රැගෙන යන පුළුවන් ආකාරයට මේ ධහම බාහනක ක්‍රමයකට කඩපාඩම් ක්‍රමයකට බාර දීලා සීවස් ගණනාවක් මේක රැගෙන ආවා. අනේ ධහම ලෝකේ සජීවී කරන්නට ශ්‍රද්ධාවන්ත මෞරු පියවරු එයට ලැබෙන හොඳම දරුවා මේ ශාසන වෙනින් පූජා කළා. අපේ අතීතයේ හිටිය අම්මල තාත්තලා ඒ වගේම ඊට නොකරා නම් පින්නතුනේ අද ශාසනයක් නැහැ. අතීතයේ පටන්ම ඒ හිටපු ශ්‍රද්ධාවන්ත අම්මල තාත්තලා එයාගේ කුසෙන් එයාගේ ලේන් බිහි වෙන දරුවන්ගෙන් හොඳම දරුවා මේ ශාසන චිරස්ථිති සඳහා පූජා කළා, කැප කළා. අනේ වෙනි පරිත්‍යාගයක ප්‍රතිඵලයක් විදිහට තමයි අප අද මේ ශාසනය භුක්ති විඳින්නේ. එහෙනම් මේ යටි සම්මල තාත්තලා එවැනි කැපවීමක් කරා නම් අද වාසය කරන ඔබ කොයි වගේ කැපවීමක් කරනවාද කියලා ඔබ ඔබටම අවංකව කල්පනා කර බලන්න. ඔබේ දරුවෙක් වෙනුවෙන් ඔබ ඕන තරම් වියදමක් කරන්න සූදානම් ඉන්නේ. ඔබේ දරුවා අසනීප වෙච්ච වෙලාවේදී ඕන තරම් ඔබ නිදි මරාගෙන ඉන්න සූදානම්. ඔබේ දරුවාට ශාරීරික කොටසක් අවශ්‍ය නම් බහුවඩුවක් හරි ඇහැක් හරි හැමෙන් කොටසක් හරි අවශ්‍ය නම් ඒක හරි දේ ඔබේ දරුවා ජීවත් කරන බලනවා නේද? අන්න එවැනිම ආදරයක් තියෙන දරුව තමයි අතීත අම්මල තාත්තලා මේ සාසන පූජා කළේ පිළිතුනේ. ඒක තමයි මේ ප්‍රතිඵල තමයි වර්තමානින් අපි මේ භුක්ති විඳින්නේ. ඔබට දරුවා පූජා කරන්න බැරි වෙන පුළුවන්. නමුත් පින්වතුනි අපට මේ මොහොතේ ගන්න හැකි උපරිම 10කටය මේ ශාසන චිරස්ථිතිය සඳහා අපි කරන්නට ඕන මේ ධර්මයෙන් ප්‍රතිඵල නෙලා ගන්න ගමන. ඒකට හේතුවක් තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ ශාසනය අවසාන පුද්ගලයා වන්නට එපා කියලා. ඔබ මේ ශාසනය අවසාන පුද්ගලයා වෙන්නට එපා කියලා. ඇයි එහෙම කියන්නේ? ඔබේ ජීවිත කාලය තුළ මේ ශාසනය නැති වෙලා යන්නට දෙන්න එපා කියලා. එහෙනම් මොකද කරන්න ඕන? මේක රීලේ එකක් වගේ පේනතුනි. මේක සහය දීවීමක් වගේ. අපේ අතේ තියෙන බැටන් එක අපේ බිම දාන්නේ නැහැ. ඒ බැටන් එක ඊළඟ කෙනාට දීලා තමයි අපි අර තරංග වලින් ඉවත් වෙන්නේ. අන්න ඒ වගේ. අපිට මේ ලැබිච්ච දහම තව දවසක් හරි ඉදිරියට ගෙන යන්නට මේ ලෝකේ තුර චිරස්ථායී කරන්නට අපිට දැන් හැකියම් මෙහෙවරක් තියෙනවා නම් ඒ දේ අපි කරන්නට ඕන. අපේ තියෙන ධනයෙන් කැප කරන්න පුළුවන්. අපේ ශරීර ශක්තිය, අපේ බුද්ධිය, අපේ රූප සම්පන්නිය, අපේ කටහඬ මේ හැම දෙයක්ම පිනතුනේ අපි ලැබුණේ ලබාගත් සසර බොහොම පිංකම් කළා. සම්බුද්ධ ශාසනවල කරපු පිංකම් වල අනිසංසය විදිහට තමයි අපි මේ සුගතිය, ලස්සන ජීවිතය, නිරෝගීකම, බුද්ධිය, රූප සම්පන්නිය මේ හැමදේම ලැබුවේ අතීත ශාසනවල කරපු පින් දහම්වල ප්‍රතිඵල විදියට. අනේ ප්‍රතිඵල භුක්ති විඳින ගමන් අපි මේ සියලුම සම්පත් නැමත මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා අප විසින් කැප කළ යුතුයි. අනේම කෙනෙකුට තමයි සැබෑ ලෙසම අපි අපේ යුතුකම ඉෂ්ට කරලා වෙන්නේ. හොඳයි පින්තුනි. අද අප විශේෂයෙන්ම භාවනාව සඳහා වෙන් කළ තියෙන්නේ. එනිසා අපි වැඩි වේලාවක් භාවනා පුහුණු කරන්නට කටයුතු කරන උත්සාහ කරනවා. කවුරු සාදුකාරයක් දෙන්න බලන්න. හොඳට සාදුකාරයක් දෙන්න. හොඳයි පින්තුනි. ඔබ හොඳ අවධානයෙන් ඉන්න ඔබ ගැන නිින්ද යනවා නම් හොඳ සිහියෙන් ඉන්න මොන හොදන් එන්න නැත්නම් ඇවිදලා සක්මන් කරමින් හරි මේ කාරණා අහන්න. නිදාගත්තොතින් ඇත්තෙන්ම අපට මේ ආපෝ කාරණේ සඵල වෙන්නේ නැහැ ඒක. එනිසා හිතාගන්නට අවදීන් ඉන්න උත්සාහ කරන නිින්ද යන වෙලාවල් තියෙනවා අපට. ඒක ස්වාභාවිකයි. නමුත් එතෙන් තමන් දක්ෂ වෙන්නට ඕන. ඒ තියෙන විදිහෙන් තමන් හිතම දුවා ගන්නට. පින්නතුනි අපි මුලින් සඳහන් කළා සම්පූර්ණ බුදුදහම කියන්නේ හිත පිරිසුදු කරන වැඩපිළිවෙල. ඒ සිත පිරිසුදු කරන වැඩපිළිවෙලෙහි වැඩි වූ ප්‍රධානතම කාරණා දෙකක් තමයි එකක් මෛත්‍රී භාවනාව, අනිත් එක සතිමත් බව. නිතර සති නිමිත්ත තුළ හිත තියාගෙන සිටීම. මෛත්‍රී භාවනා වඩනකොට මෛත්‍රී විතරක් නෙවෙයි කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණම වැඩෙනවා අපේ. මේක තමයි මනුස්ස ලෝකෙ ඉඳගෙන බ්‍රහ්මයේ වගේ වාසය කරන ක්‍රමය. ඔබ මනුස්ස ලෝකෙ ඉඳගෙන බ්‍රහ්මයේ වගේ බ්‍රහ්ම ලෝකේ ඉනවා කියන කැමැද නම් මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ වඩන්න. අනිත් පැත්තෙන් සතිය පුහුණු කරනවා නම් සතිපට්ඨානය පුහුණු කරනවා නම් අපි බුද්ධ ශ්‍රාවකයන් අනුගමනය කළා වෙනවා. මගමල ලාභී උතුමන් කරන වැඩ පිළිවෙලයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ නිසා අපි මගඵල ලාභී උතුමන් ආර්ය උතුමන් ඇසුරු කරන බවටපත් වෙනවා. උන්වහන්සේලා සමග එක විහාරස්ථානයේ වාසය කරන බවටපත් වෙනවා. උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික සුවය අපේ ජීවිතවලට දැනෙන ගන්නවා. මෙන්න මේක තමයි අපාද දින ප්‍රධාන වශයෙන්ම පුහුණු කරන්නේ. එනසයි ආරම්භක පියවරක් විදිහට අපි මෛත්‍රී භාවනා පුරුදු කරමු. Dear friends in the Dhamma, in this retreat we hope to practice meditation. Specifically, we used some techniques to purify our mind. The Buddha's message completely focuses on purifying one's mind. The reason is that our happiness completely depends on purifying our minds. Therefore, Buddha has explained the way how we purify our mind from negative thoughts. For that, in one side, we should practice loving kindness meditation, metta bhavana. On the other side, we can practice mindfulness, or samma sati, right mindfulness. First of all, we are going to practice metta bhavana, loving kindness meditation for our inner peace. For that, please get ready for our sitting meditation. හොඳට සැහැල්ලුවෙන් ශරීරය ඍජුව තියාගෙන වාඩි වෙන්න. Please relax your body. Straighten your body. Close your eyes gently with the sound of this bell. Please be aware of your body posture that you are sitting here, from your legs to head and from your head to legs. ඔබ ඉඳගෙන සිටින ඉරියව්ව ගැන හොඳට සිහිමත් වෙන්න, සතිමත් වෙන්න. හොඳට ගැඹුරු හුස්මක් ඉහළට ගන්න. මොහොතක් තියාගෙන නැවත පිට කරන්න. තාම සැහැල්ලුවෙන් හෙමින්. Please take a deep breath in and hold a few seconds. Breathe out slowly. Relax your body, please. And keep your attention around the nose or upper lip in the present moment. Okay, I completely keep my attention in the present moment. Keep in my mind around the nose or upper lip in the present moment. I am going to practice loving kindness meditation. I spread loving kindness thoughts to everyone, those who are in this world. May all beings at this temple be well, happy and peaceful. May they attain their final bliss of liberation. May all beings in this city be well, happy and peaceful. May they attain their final bliss of liberation. May all beings in the east direction be well, happy and peaceful. May they attain their final bliss of liberation. May all beings in the south direction be well, happy and peaceful. May there attend the final bliss of liberation. May all beings in the west direction be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in the north direction be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in the down direction be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in the upper direction be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in the entire world be well, happy and peaceful. May no harm come to them. May no problems come to them. May no difficulties come to them. May they attain their final bliss of liberation. May all beings in this world be well, happy and peaceful. I see the all over the world like my family, like my children. I see everyone like only my son or daughter. When I see a person, when I hear a person, when I remember a person, as soon as I think a form of person, I immediately consider that person like my only son or daughter. I see everyone with present eyes. May all beings be well, happy and peaceful. I spread loving kindness thoughts to everyone, those who are in this planet, in this world. May all beings be well, happy and peaceful. My mind is so pure and calm with loving kindness thoughts. With this pure mind, I bless everyone in this world. May all beings be well, happy and peaceful. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් this sound please open your eyes gently කියන්නේ ධර්මය සම්දිට්ඨිකයි අකාලිකයි කියලා. directly visible immediately effective කියන්නේ මේක. අපේ විසිරලා තියෙන සිත වර්තමානය තුල මොහොතක් තියාගත්තාම හිතේ කලබල ගැටි අඩු වෙලා හිතට සහනය ලැබෙනවා. ඒ සමාධිමත් කරන හිතෙන් ඉඳගෙන සතිමත් වෙ ඉඳගෙන අපේ ලෝක සත්‍යයන් කියන එක විනාඩි 5ක් මෛත්‍රිය වඩන්න පුළුවන් නම් අපේ ජීවිතේ ලොකු වෙනසක් සිදු වෙනවා. මේ මෛත්‍රිය භාවනාව බුදුදහමේ විශේෂම අවධානය කරපු භාවනාවක් වෙනතුනි. මේ සංස ගානකට වැදගත් වෙනවා. ආසන්නතම වශයෙන් අපේ හිතට නිතරම පීඩා එන්නේ වෙනත් දෙයක අනුපාඩුවක් දැක්කහම. ඒ අඩුපාඩු වලින් අපේ හිතම ගාන ගැටෙනවා. ඒ තරක් නේ ඇතැම් අය දවසට වැඩිපුර කතා කරන්නේ අනිත් එක අඩුපාඩු. අනිත් එක අඩුපාඩු කන්නේ නැයින් කරාම සමානට කතා කරන්න දෙයක් නැහැ. ඒ තරම්ම කතාව පෙරලා තියෙන අඩුපාඩු ගන්න එක. පින්නතුනේ මේක ගාන කඩ වෙනවා ජීවිතේ. වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවක් කතා කරනකොට අපි ඒ වරද කරන පුද්ගලයාගේම මානසිකත්වයට වැටිලා තමයි කතා කරන්නේ. සිහියෙන් කතා කරනකොට හොඳට සිහිය පිටවාගෙන කෙනෙකුට මෛත්‍රිය කතා කරන්න පුළුවන්. එහෙම නැති වෙන හැම වෙලාවකදීම අපි අවිද්‍යාව තුළ බැසගෙන ඒ වරද කරන පුද්ගලයාගේ වරද මේ මොහොතේ අපි හිතින් කරමින් තමයි ඒකෙන් විවේචනය කරන්නේ. මෙන්න මේ ගතිය හුඟා අඩු වෙනවා මෛත්‍රී භාවනා වැඩිමත් එක්ක. ඇයි එකට හේතුව භාවනා වඩනකොට සැබවින්ම අපේ සිහිය සහ සමාධිය දිනනවා නම් අපට මානසික සුවයක් ලැබෙනවා මේ මොහොතේ. එතකොට අපි මේ මානසික සහනය සතුට සාන්දෘෂ්ටික ඵලයක් විදිහට තියාගෙන අපි තව තවත් මේකේ ප්‍රතිඵල ලබන්න අපි උනන්දු වෙනවා. දැන් ඔබට හොඳ වැටුපක් ලැබෙන හැකියාවක් තියෙනවා නම් ඔබ උදේ මාර්ගයල යනවනේ නේද? උදේ වැස්සත් රස්නේ වුණත් නිදිමත වුණත් අපි හැමදාම උදෑසන අවදිල කොච්චර උනන්දු වෙන්නේ වැඩට යන්නේ? ඒ වැඩට යන්නේ අපි. ඒ රැකියාව කරන තමයි පඩියක් හම්බ වෙනවා. ඒ පඩිය තමයි කටයුතු කරගන්න උපකාරයක් වෙනවා. ඔබ රැකියාවට යන එකෙන් ඔබට පඩියක් දෙන්නේ නැහැ කියලා කිව්වොත් ඔයි දැන් උදේට තියෙන උනන්දුව තියෙනවද? ඒ මොකුත් නැහැ පින්න තින් දවල් යන කම බුදියා ගන්නේ. හිතුනේ නැටියයි නැති වෙලක් නෙකයි. ඔබ බලන හරිය වෙලාවට උදේ 7 කිව්වොත් 7ට කලින් යනවලට ඔබ. ඇයි යන්නේ? ඔබ දන්නම ඒකෙන් රැකියාවක අවසාන වල පරිය ලැබෙනවා කියලා. හැබැයි පරිය ලැබෙන්නේ ඔබට මාසේ අන්තිමට. නැත්නම් සති දෙකකට වරන්. නැත්නම් සති අන්තේ. ආමු වශයෙන් දවසක් ගෙවිලා ඉවරනට පස්සේ තමයි පරිය හම්බෙන්නේ. නම් වෙනතන බුදුහාර දේශනා කරනවා. මේ ලෝකේ යම් කිසි දෙයක් අකාලික නම් වඩාත්ම ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන දෙයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ දේ තමයි ධර්මයේ හැසිරීම කියලා. යමක් පුහුණු කළා ඉක්මනටම ප්‍රතිඵල ලැබෙනවා නම් ඒ ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන දේවල් අතරින් පළවෙනි අංගය තියෙන්නේ ධර්මයේ හැසිරීම. මෙන්න මෙතෙන්ට අපි විශ්වාසය තියාගන්නට ඕන. මෙන්න මේකට තමයි පින්තුනි සද්ධාති තථාගතස්ස බෝධිය කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන විශ්වසනීයත්වය ගෞරවය කියන්නේ මෙන්න මේක. බොහෝ විට අපි ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුහාඳුරන්ට මල් පහන් පූජා කරන එක, බුදුහාඳුරගේ ගුණ කියන එක තමයි අපි සාමාන්‍ය ශ්‍රද්ධාව කියලා හිතාගෙන ඉන්නේ. ඇත්තටම පින්තුනි ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු අනුශාසනාව, මේ මැසේජ් එක ප්‍රැක්ටිස් කරනකොට ලෝකේ අපි කරන අනිත් සියලුම දේවල්ට වඩා ඉක්මනින් මේකේ ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසනීයත්වය කන්ෆිඩන්ස් එක. මෙන්න මේක දැක්කොත් තමයි නියම සියලු ශ්‍රද්ධාව පිළිගන්නේ. ඒ ශ්‍රද්ධාව ලැබුණොත් ඒ ශ්‍රද්ධාව නම් අපි නිකන් ඉන්නේ නැහැ. ඊට පස්සේ විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ අනිත් ගුණධර්ම ඔසේ ඉදිරියට යනවා. අපිට පින්න තුන වර්තමානයේ ධර්මඥානෙන් අඩුවක් නැහැ. අපි මොකද ඉන්නේ ධර්මය දන්නවා. ධර්ම සාකච්ඡාවට ගියාම ගැඹුරු ධර්ම කාරණා බොහොම විශේෂ මට්ටමින් අපි ප්‍රකාශ කරනවා. නමුත් යාගේ කොච්චර ධර්ම දේශනා කරත්, ධර්මයේ පැහැදිලි කරත්, සංවාද කරත් අමතක බලන්නේ ඒ තමන් දන්න ධර්මයේ ඉහළම දේ තමන් ප්‍රැක්ටිස් කරනවාද කියලා. දැනටත් ඔබ යම් දෙයක් පුහුණු කරන්නේ නැත්තේ නේ. ඒ නිසා නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. අවශ්‍ය නම් ඔබ පංචසේ ආරක්ෂා කරනවා, දන් දෙනවා, අපේ කාර්ය සලකනවා, දවසට වෙනවා කිහිප දකිරේ භාවනා කරනවා. ඔබ හුඟා සත්පුරුසය. නමුත් ඒ පුහුණු කරන දේ අතුරින් ඉහළින්ම මේ ධර්මයේ පුහුණු මේ ප්‍රැක්ටිස් එක ඔබ ඉනවාද කියලා බලන්න. ඒ ඉනවාද කියලා බලන්න පොඩි සලකුණක් තියෙනවා. පොඩි ටෙස්ට් එකක් කරන්න පුළුවන්. එක්ස්පෙරිමන්ට් එකක්. මොකද මේ ටෙස්ට් එක? ඒ තමයි කිසියම් වෛද්‍යවරයෙක් ඔබට කිව්වොත් ඔබ තා ජීවත් වෙන්නේ පැය 24 කියලා. දැන් අද උදේ 9:00යි, හෙට උදේ 9:00 වෙනකොට ඔබ මිය යනවා කියලා කියනවා. විශ්වාසවන්ත ડોක්ටර් කෙනෙක්, වෛද්‍යවරයෙක්. තා ඔබට පැය 24 ජීවිතේ තියෙන. මෙන්න මේ පැය 24 තුල ඔබ මොකද කරන්නේ? උත්තර දෙන්න ඕනේ ඔබටම, ඔබ හිතා බලන්න. මෙන්න මේ පැය 24 තුල ඔබ කරන දෙයින් තමයි ඔබට ඔබේ ධර්ම නොලෙජ් එක, දහම් ධර්ම සහ ඔබ කොතෙන්ද ශ්‍රද්ධාව පිළිරවලාද කියලා බලන්න පුළුවන් ලක්ෂණ මේක. ඔබේ ධර්මඥානය ඔබට බලන්න පුළුවන්. අන්නේ දෙවි වෙනතනේ බුදුහාම දේශනා කරනවා මේ ලෝකේ ඉපදෙච්ච බුද්ධිමත් මිනිසෙක් ඉනවනම් ඒ බුද්ධිමත් මිනිසාට වඩන්න පුළුවන් ප්‍රගුණ කරන්න පුළුවන් ඉහළම කරුණ ටිකක් මේ ලෝකේ තියෙනවා නම් ඒ මොනවද කියලා ඒ මොකද්ද ඒ තමයි සමත විදර්ශනා දෙක මෙන්න මේ දෙක පුහුණු කිරීම තමයි මිනිසෙකුට මනුෂ්‍ය බුද්ධියකට ලබා දෙ හැකි උපරිම වටිනාකම. එහෙනම් අපි ඇත්තටම ශ්‍රද්ධාවන් වර්ධනා කියලා කියන්නේ අපි දවසට කොයිතරම් කාලයක් සමත විදර්ශනා දෙක පුහුණු කරන්න යොදවනවාද කියන කාරණේ. හැබැයි ඒකින් කියන්නේ අනිකට කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. වර්ධනා දේරු ගන්න එපා. අපට අනිකට කරිමුනොත් මේක කරන්න පුළුවන් කියලා තුනේ. කෙනෙකුට හිතෙන පුළුවන් කොහොමද අනිත්‍යයක් කරමින් මේ භාවනා කරන්නේ කියලා. දෙකක් කරන්නේ කොහොමද කියලා ඔබට හිතෙන්නේ නේද? ඔබ අනිත්‍යයක් කරනකොට හුස්ම ගැනීම නවත්වනවද? අනේ අනිත් වැඩවලට බාධා වත් වෙන නිසා මම හුස්ම ගන්න නැහැ, හුස්ම නොගෙන වැඩ කරනවා කියලා. එහෙම කරනවද ඔබ? දිනතර හුස්ම ගැනීම මේ ඔක්කොම වැඩි කපි කරනවා. අනේ වගේම කරන ධර්මයේ පුහුණු කිරීම ධර්මයේ පුහුණු කිරීමත් වෙන තුන හුස්ම ගැනීම වගේ දෙයක්. ඔබ ධර්මයේ පුහුණු කරන්න වෙලාව නැහැ කියලා කියනවා නම් ඔබට එනම් හුස්ම ගන්න නැහැ කියලාත් ඔබ කියන්නට ඕන වෙලාවක් නැහැ කියලා. සම්පූර්ණ ධර්ම කියන්නේ මේ හුස්මට සතිමත් බව එකතු කිරීම. ආනාපානසති කියන්නේ ඒක වාඩි වෙලා ඉන්න වෙලාවක් විතරක් නෙවෙයි පිනතුනේ. මේ නාසිකාග්‍රේවා මොක නිමිත්තවා කියන කාරණේදී අපට හරියට මේ සති නිමිත්තේ හිත පුහුණු කරන දර්ශනවතින් ඒ ප්‍රැක්ටිස් එක අපිට තියෙනවා නම් අන්නේ සති නිමිත්තේ අපට ඕනෑම භාවනා කමඨහන Taman මෙතෙක් දන්න ඉහළම භාවනා කමඨහන මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන් මෙතන සම්බන්ධ කරන්න පුළුවන් අපිට ඒක අවශ්‍ය වන්නේ අපේ විසිරලා තියෙන සිත ඒ කාර්මණකට තියාගන්න විදිහ අපිට තියෙනවා ඒ විසිරලා තියෙන සිත එක අරමුණකට ගන්න උපක්‍රමය තමයි ටෙක්නික් එක තමයි පළවෙනි ස්ටෙප් එක තමයි සති නිමිත්තෙහි නැත්නම් අපි කියනවා පරිමුඛං සති නොපට්ඨවෙත්වා නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියන ආකාරයට මේ නාසය ආශ්‍රිත හිත පවත්වා ගැනීම වර්තමානයේ තුල අන්නේ කියනවා නම් ඔබට ඒත් එක්ක මෛත්‍රී භාවනාවක් ඉන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි අවසාන වශයෙන් කරන් තියෙන්නේ මේ වර්තමාන සිට විලි හනිතයි බලන එක පිළිබඳව. විදර්ශනා කියන්නේ අපේ සමස්ත ජීවිතය කියන්නේ වර්තමානයේ සිටවිල්ල. ඒ සිටවිල්ල අතීතයෙන් වර්තමානයට එන්නේ නැහැ, වර්තමානයෙන් අනාගතයට යන්නේ නැහැ. ඒ සිටවිල්ල වර්තමානයේම හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. ඒ සිත කියන්නේ කණ දෙයක් නෙවෙයි ස්කන්ධ හතරක් තියෙනවා වේදනා සංඥා සංඛාර සමග එකතු වෙච්ච විඥානයක් මේ තියෙනවා අවිද්‍යාවෙන් එනකොට රූපයක් ස්කන්ධයෙන් බවටපත් වෙලා පංචස්කන්ධයක් එක්ක යන ජීවත් වෙනවා අනේ පංචස්කන්ධ හැම වෙලාවෙම ඇති වෙනවා නිරුද්ධ වෙනවා මේක තමයි උද්‍යාපේ ගාමිනී පඤ්ඤා කියලා කියන්නේ contemplating on arising and ceasing of five aggregates ඒ ජීවිතය කියන්නේ හැම මොහොතෙම මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වීම. ඔබ සුපිරිම දැක්සෙක් නම් ඔබ gifted කෙනෙක් කියලා ඔබට පිළිගන්න කැමති නම් ඔබ IQ එක කොහොම ඉහළයි කියලා ඔබ දන්නවා නම් ඉස්ස ඩිස්කාර එක නැත්නම් emotional intelligence එක ඔබේ ඉහළයි කියලා ඔබ හිතනවා නම් ඔබේ ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එකේම ඔබ මෙහෙලා නම් ඔබ හිතන දක්ෂය කියලා නේ. අන්නේ දක්ෂතාවය ඔබට සැබැගසම බුදුදහමේ GPS එක බලන්න GPA එක ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක බලන්න කැමති නම් මෙන්න මේ වර්තමානයේ තුල හිත තියාගෙන සමතේ හෝ විපස්සනා දිනු කරන්න. මෙන්න මේක තමයි බුදුදහමෙන් ඔබට දෙන සාධකය. ඔබ දක්ෂය කියලා කියන ඔබ අකුරක්වත් බැරි කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කිසිම අධ්‍යාපන සුසුකමක් ලිටරසි එකක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණත් ඔබ දවසට වැඩි වාර ගානක් මේ සමතා විපස්සනා තුළින් දක්ෂ වුණොත් ඔබ තමයි මේ ලෝකයේ සැබෑම දක්ෂ කෙනාවට පත් වෙන්නේ. අනේ දක්ෂතාවයේ ළඟදී අපි සැබෑ ලෙසම අපේ ජීවිතයට පිළිසරණ රැකවරණයක් හරි සංසාරගත වෙනවා. ඒ අවස්ථාවේදී බාහිර කිසිම කෙනෙකුට අපට දුකක් දෙන්න පුළුවන් කමක් නැහැ. බාහිර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපේ හිතේ තියෙන සතුට නැති කරන්න. ඒ විතරක් නෙවෙයි අඩු ගානේ අපේ ශරීරයේ වයසට යද්දී දුර්වල වෙද්දී ලෙඩ වෙද්දී අපිව කිසිසේත්ම කම්පාටපත් කරන්න බෑ. ඇයි ඒ දුර්වල වෙන ශරීරයට වඩා අපේ ශක්තිමත් හිත නැසෙලෙන හිත අකම්පිත මනසක් අපි විසින් සකස් කරගෙන තියෙනවා. අනේ මනස විසින් පිනතුනේ අපිව ශක්තිමත් කරලා තියෙන්නේ. අපි ඔහිහෙට ඔසවා තියෙන්නේ අපේ හිතේ කිසිදු අකුසල සිතුවිල්ලක් නැමෙ විදියට සහ විශේෂයෙන් අපේ හිතේ බාහිර රූපය තුළ බැස නොගන්නාසේ අපෝ ඉස්තර ලෙස සතිපට්ඨාන තුළ පිළිගලති. මෙන්න මේ හැකියාව තමයි බුදුදහමෙන් අපට ඇති කළ දෙන්නේ. එනිසා ඒ සඳහා අපි අප්‍රමාදීව වීර්යයෙන් කටයුතු කරන්න ඕන. හදයන් පිළිතුරු අපි දැන් ටික වෙලාවක් සක්මන් භාවනා කරන්න සූදානම් වෙන්නේ. මේ ශාලාවෙහි අපි රවුමඩ සර්කල් එකක් විදිහට අපි යමු. එළියට යන ප්‍රශ්නේ නෙමෙයි නයි නේද? ඔව් අපි ඇතුලේ මේ සීට් එක එක පැත්තකට ගොඩක් කරලා now we are going to practice walking meditation in a circle in this hall. We are going to practice walking meditation, mindful walking. Mindful walking is a very special meditation technique in Buddhism, which belongs to Kayanupassana in Satipatthana meditation. When we walk, we keep our attention in this area around the nose or upper lip and keep in our hands like this. We walk slowly, mindfully and silently. Slowly, mindfully, silently. This is the Buddhist SMS. Slowly, mindfully, silently, we practice walking meditation. When we walk, we are aware of that now I am walking. Keeping our attention in the present moment and also keeping our eyes with 5-6 feet, we walk slowly as a circle. When we keep right leg, we are aware of that now I am taking right leg, left leg like that. We walk slowly. Now we are going to practice walking meditation. පින්නතුනේ දැන් අපි සතිමත්ව ඇවිදීම පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සර්කල් එකට යමු. මම මෙතනින් මෙහෙම පටන් ගන්නම්. මේ පැත්ත ඉඳලා අපි ඔහොම යමු. මේ පින්නතුනේ මෙහෙම මුල් රවුම ගිහිල්ලා අපි ඊට පස්සේ කාරය ඇතර ගිහිල්ලා රවුම මේ පැත්තට යමු එහෙම. ඒ යන අවස්ථාවේදී අත් දෙක සමන්ට මේ විදියට හෝ පිටිපස්සට කරලා තියාගන්න පුළුවන්. ශරීරයේ සැහැල්ලුවෙන් තියාගෙන නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඇවිදිනකොට දකුණු පාය ඉස්සරහින් තියලා අපි දකුණු පාය වම් පාය ආදි වශයෙන් සිහියෙන් අපි එක්තරා මද ශෛලියකට අපි යමු. ඒක ටිකක් දියුණු වෙනකොට කෙනෙකුට දකුණු පාය හොනම් ඔසවමි ගෙන යමි තබමි කියලා සිහියෙන් ඒක කරන්න පුළුවන්. තවත් ඒක ඕනම් දියුණු වෙනකොට කෙනෙකුට මේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරකින් යුක්තයි. එවෙනම ශරීරයක් මේ ක්‍රියාත්මක වෙන්නේ කියන හැඟීමෙන් සතිමත් ඔබට ඇවිදින්න පුළුවන්. මේ පියවර ගානක් තියෙන මුලින්ම ඇවිදිනකොට ඇවිදින බව පිළිබඳව සිහියෙන් ඇවිදින්න පුළුවන්. තවත් එනකොට දකුණු පාය වම් පාය කියලා වශයෙන් ඔබට හිතින් වෙන් කරන්න පුළුවන් නම් එහෙම කරන්න. තවත් දින වෙනකොට දකුණු පාය ඔසවනවා, ගෙන යනවා, තබනවා කියලා වම් පායම සිහිය යන පුළුවන්. තවත් ඔබ දිනනකොට ඔබට මේ ශරීරයේ සැලවෙනකොට සිද්ධවන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ එලිමන්ට්, වෝඩ් එලිමන්ට්, ෆයර් එලිමන්ට්, එයා එලිමන්ට් කියන මේ ෆෝර් ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් මේ වගේ තමයි අපේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. ඒ හතර මේ ක්‍රියාත්මක වෙනවා සනාකල්පයෙන් ඔබට සතිමත්ව මේ වෝකින් මෙඩිටේෂන් එක කරන්න පුළුවන්. Okay, when we walk, We are aware of that now I am walking. We walk silently, mindfully, slowly with the awareness of our body. At the same time, if you like, you can contemplate on four fundamental elements. Our body consists with four fundamental elements. Earth element, water element, fire element, and air elements. These are the things that consist of our physical body. We can contemplate on this reality. By contemplating on this reality, keeping our attention in the present moment, now we practice walking meditation for 20 minutes. Okay, let us start. I wish you all the best. බුදුදහම කියලා කියන්නේ හිත හදන වැඩ පිළිවෙල. හිත හදනවා කියලා කියන්නේ බාහිර ලෝකේ මත යැපෙන අපේ ඒ බාහිර ලෝකෙන් නිදහස් වෙලා අපේ අපටම කියලා රැකවරණයක් පිළිසරණක් සකස් කර ගැනීම. මේක තමයි ධර්මයේ සඳහන් කරන්නේ අර්ථ දීපාදික විවිහත අර්ථ සරණ ඥාන සරණ කියලා. පරණ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමු වෙනට වැඩම කළා. උන්වහන්සේ තම සංවේගයයි ආරක්ෂාවක් රැගෙනයි බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආවේ. ඒ තමයි සරුත් හාමුදුරුවෝ පිරිනමනට පස්සේ ඒ කියන්නේ බොහෝ සංවේගයකට පස්සේ ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේගේ සිවුරු පිළිකරත් ආගයක් අරගෙන බුදුහාමුදුරුවෝ හමු වෙනට ආවා. එවිට සඳහන් කරන ස්වාමීනි මට හරියම සංවේගයක් එනවා මට හරි දුකයි සරුවත් මහින්ද වහන්සේ පිරුණ පෑවා මට දිසාවමත් පේන්නේ නැහැ කියලා දැන් අපි කියන්නේ උතුර දකුණ පේන්නේ නැහැ කියලා සමහරට අපි කියනවානේ ඒ කතාව තමයි මේ කියන්නේ මට දිසාවමත් හොයාගන්න බැහැ ඒ තරම්ම මම සංවේගයට පත් වෙලා නැහැ ඉන්නේ කියලා ඒ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ අහනවා ඉතින් ආනන්ද මම ඔබට කලින්ම මේ තත්ත්වයන් කියලා තිබුණේද? ඔව් ස්වාමීන් වහන්සේ මම දන්නවා ධර්මය. නමුත් මේ සරුවත් මහින්ද වහන්සේ තුළ තිබෙන ගුණ නිසා, ඒ බැඳීම නිසා මේ වියෝය මට දරාගන්න බෑ කියලා. අනිත් අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ අහනවා ආනන්ද සාරිපුත්‍ර ඔබ ළඟ තිබෙච්ච සීලය සමාධිය ප්‍රඥාව විමුක්ති විමුක්ති ඥාන කියලා මේ දේවල් සාරිපුත්‍ර පිරිනම් පාන කොට අරගෙන ගියාද කියලා හෙව්වා. ඔබේ තියෙන ගුණධම් ටික අරගෙන ගිය හින්දද ඔබ මේ දුකට පත් වෙලා තියෙන්නේ කියලා. නෑ ස්වාමීනි උන්වහන්සේව අරගෙන ගියේ නෑ. නමුත් උන්වහන්සේගේ විවෝවේ මේ බැඳීම නිසා මට මේ ගුණය නිසා මට දරා ගන්න අමාරුයි කියලා. අපිට අපේ ජීවිතේ තමයි බිනොතුනේ. ගුණ දහම් වලින් වැඩි වෙන්න වැඩි වෙන්න සමහර ඇත්ත එක අපේ හුඟක් සමීපෙන් බැඳෙනවා. ගේ පිනතුන හැටියට ඔබ ස්වාමි භාර්යාවන් වශයෙන්, දෙමව්පිය වශයෙන්, අම්මලා තාත්තලා වශයෙන් මේ බැඳීම අපට තියෙනවා. අන්නේ බැඳීම අපේ තේරුම් ගත යුතුයි. හාසං යෝගා වියෝගාන්තා කියලා කියනවා. යම් කිසි එක්වීමක් වුණා නම් ඒ සියලු එක්වීම වෙන්වීමෙන් අවසන් වෙනවා කියලා. මේකට කලින්ම හිතලා තියෙනට ඕන. භාගතුන් වහන්සේ දේශනා කරනවා සබ්බේ පේහි මනාපේහි නානා භවෝ විනා භවෝ අභිනන් පච්චේති තමන් කියලා. ඉතිහාව පුරසේනවා ගහට එනවා පාඹිති එනවා. අපි කැමති අපි ප්‍රියමනාප සීලම දේවල්නේ අපට කිසියම් දවසක වෙන් වෙලා යනට සිද වෙන බව කල් තියාම මෙනෙහි කළ තියන කියලා. නිතර නිතරම මෙනෙහි කරන්න කියලා තියෙනවා. දවසට අඩුම ගන්න එක තත්පර 10ක් හරි. ඔබ කැමැතිම දේවල් 4-5ක් තෝරගෙන හිතන්න පොඩ්ඩක්. මම මේ දින් කවදා හරි වෙන් වෙනව නේද? මගේ දරුවෝ, මගේ ගෙදර, මගේ රැකියාව, මගේ ඉඩම, මගේ අම්මා තාත්තා, නැත්තම් මගේ මේ ශරීරය, මේ දේවල් වලින් මම කවදා හරි වෙන් වෙනව නේද? ඒක ඇස්පිය ගන්න මොහොතෙන් මට මේ දේවල් අහිමි වෙනව නේද කියලා තින තින මොහොතකට හරි හිතලා තියන්න. මෙන්න මේව නොසිතා හිටියොත් තමයි අපි මේ මොහොතේදී හිත හදාගන්න බැරි වෙන්නේ. බාහතුන් වහන්සේ මෙහෙම දේශනා කළ ආනන්ද හාමුදුරන්ට ඊළඟට දේශනා කළේ අත්ථ දීපා ආනන්ද විහෙරතාත් සරණාන ආඤ්ඤ සරණ. ධම්ම දීපා විහෙරත ආනන්ද ධම්ම සරණාන ආඤ්ඤ සරණ. ආනන්ද ඔබ ඔබට පිළිසරණක් පන්න පහනක් වෙන්න දිවෙනා පන්න. ඔබ ධර්මයේ පිළිසරණක් දිවෙනා පහන කරගෙන ඉන්න කියලා. ඊට පස්සේ දේශනා කරනවා තමන් තමන්ට පහනක් වන්නේ දිවෙනක් වන්නේ කොහොමද? ධර්මයේ දිවෙනක් පහන කරගන්නේ කොහොමද කියලා. අන්න ඒකට දේශනා කරේ මේ සතිපට්ඨාන. සතිපට්ඨාන තුල වාසය කිරීම තමයි අපට සැබෑ පිළිසරණක් හදාගන්න ක්‍රමය. නිතරම අපේ හිත ගැන සිහියෙන් වර්තමානයේ තුල වාසය කිරීම. දැන් අපි මේ සක්මන් භාවනා කළා. මේකෙන් අපි හුරු වුණේ අපි කරන වැඩේ නිහඬව හැකිතාක් දුරට සතිමත් කිරීම. මේ පුහුණුවම අපට ගෙදරදී කරන්න පුළුවන්. උදේ අවදි වුණාට පස්සේ අවදි ලැන්දේ නැගිටිනකොට ඒ උදෑසන කටයුතු වලින් කටයුතු කීයක් සිහියෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන. උදේ ඇඳේ නැගිට්ටා බිම පය තිබ්බ ඊට පස්සේ ඇඳේ ඇතිරිලි ටික එරෙදි ටික ගන්න හදන එක සිහියෙන් කරන්න. ඊට පස්සේ කරනවා නම් ඊළඟ කොටස ඔබ රෙස්ට්රූම් එකට ගිහිල්ලා දොර අරින එක සිහියෙන් කරන්න. ඊට පස්සේ දත් බෙහෙත් ටික අරගෙන දත් මදිනේ විනාඩි 2 වගේ කාලෙ ඒක සිහියෙන් කරන්න. මේ වගේ බලන්න ඔබට කටයුතු කීයක් වර්තමානය තුල ඉඳගෙන කරන්න පුළුවන්ද කියලා. මෙහෙම කටයුතු ශරීරයෙන් කරන කටයුතු ගන්නකොට අපට තේරෙනවා මේ ශරීරය කොහොමද අපි පාලනය කරන්න ඕන කියලා. අපේ ජීවිතයෙන් වෙන වැරදි අඩු කඩුම්ක් අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සතිමත් සිහියෙන් වාසය කරනකොට කය පිළිබඳව කයන පස්සනම ඉන්නකොට අපට තේරෙනවා ටිකෙන් ටික මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයක් තිබ්බට මේක ඇත්තටම සත්පුද්ගලෙක් නෙවෙයි. මේක මේ හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්. අපේ ශරීරය කියලා කියන්නේ මේ අපි ගත්තු ආහාරයෙන් අපේ කර්මයට අනුරූපව නිර්මාණය කළ දීපු කර්ම දායාදයක් මේක. මේක ඇත්තටම හිමිකාරයක් කියන දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධර්මක ප්‍රතිඵලයක් කියලා තමයි මේ කයේ ස්වභාවය පේනවා. අත්ථකායෝතිවා පනස සති පච්චපටිතා හෝති. කය කියලා දෙයක් තියෙනවා. නමුත් ඔහු නැචකින් කිලෝකී උපාදිය තියෙන්නේ. මේ කිසිවක් තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ගන්නෙ. ඔහු දන්නවා මේ පරිහරණය කරන ශරීරය. මේක ආහාර සමුදියෝ, රූප සමුදියෝ. ආහාරයේ හට ගැනීමෙන් මේ රූපේ හටගත්තේ. ඒ වගේම සතර මහා භූත රූප, පඨවි ආපෝ තේජෝ වල නිර්මාණයක් මේ ශරීරය. මේ ශරීරයේ හේතු ඇති කල හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා. ඒ වගේම මේ පරිහරණය කරන ශරීරය කවදා හරි අපි අත්හැරලා යනවා. යක්තරගේ දවසට මේ ශරීරයේ නොයෙකුත් විපර්යාසයන්ටපත් වෙනවා. උද්දමාතක, විනීලක, විපුප්පක, විච්ඡේදක, විකායිතක, හතරි විකේතක, ලෝහිතක, පොළව අට්ටික ආදී වශයෙන් ටිකින් ටික මේ ශරීරයේ අනාගතයේපත් වෙන ඉරණම අපිට හරියම මේක පේන ගන්නවා. ඒකෙන් පේන තුනේ දුක සංවේගයක් හට ගැනීම නෙවෙයි. සැපෙ වෙන ලොකු ආභ්‍යන්තර අභිප්‍රේරණයක් ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා. එහෙනම් මේ ශරීරය මම පරිහරණය කළ උපරිම කුසල දැනවෙන නේද? මේ ශරීරයෙන් බැල්මකින්වත් කාටවත් මම හානියක් කරන්න හොඳ නෑ නේද? මේ ශරීරය මහ පොළොට බරක් වෙන්න හොඳ නෑ නේද? මේ ශරීරයෙන් ලෝකෙට යහපතක් මම කරන්න ඕන කියන ලොකු හැඟීම අභ්‍යන්තර උනන්දුවක් තමට තියෙනවා. ඒ වගේම මේ ශරීරයට ගරු කරනවා තමයි. මේ ශරීරය නිකන් ලැබිට දෙයක් නෙවෙයි. මේක ආත්මවාසිය ගානක කරපු ධර්මමය පරිශ්‍රමයක ප්‍රතිපදාවක ප්‍රතිඵලයක් මේක. අපේ මේ එක කෙස් ගහක් ගත්තත් පින්නතුනි මේ මිනිස් කෙස් ගහක් ලබන්න මේක නිකන් බිමට වැටුණාද? මේක නිකන් සරල දෙයක් නෙවෙයි පින්නතුනි. මේ කෙස් ගහ මිනිස් කෙස් ගහ ලබන්න තැඹට අපි කල්ප ගානක කරපු දාන ආදී පින් දහම් වල ප්‍රතිඵල මේක තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ කෙස් ගස් ටිකක් නෙවෙයි ලැබෙන්නේ. ඒක වඳුරෙක්ගේ ලෝම ටික, ඒක කිඹුලෙක්ගේ පිටේ තියෙන කොරල ටික, මාළුවෙක්ගේ කොරල ටික, සතෙක්ගේ වලිගයක්, මේ වගේ දේවල් අපිට සරිතුරුම වෙන තියෙන්නේ. අන්න එවැනි උරුමයක් වෙන තීමේ දෙයකට මේ සුගතිය හිත පිළිවන්න මට්ටමට ඒ අපේ හිත දිනු කලේ අපි සසර කළා වූ මේ ආධ්‍යාත්මික වැඩ පිළිවෙලක ප්‍රතිඵලයක් විදියට. එනිසා තමයි ශරීරය අසුබ බලන විතරක් නෙවෙයි මේ ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. මේ ශරීරයෙන් ලෝකෙට දෙයක් කරන්න ඕනේ නේද? අනිත් කෙනාගේ ශරීරය ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. සතෙස් සිව්පාවේ දැක්කත් ඒ සතා කරපු කර්මයේ දායාදයක් මේ තියෙන්නේ. ඔකටත් ගරු කරන්න ඕන අපි. සතෙක් පාරක වැටිලි හිටියත් පුළුවන් විදිහට ඒ සතා පාරෙන් අයින් කරන ඉක්මනටම. පින්නතුනේ ඒ සතා කර්මානුකූලව බොහෝ කලක් ඔහු කරපු කර්ම ශක්තිය තමයි හම්බුනේ. ඒ ශරීරයකට ගරු කරන්න ඕන. එනසා තමයි අතීතයේ ඔබ දන්නවා ගෙදරක් යන සතෙක් මැරිලා හිටියොත් වාහනයකට හැප්පිලා ඔය අද්දේකින් කවදාත් අපි අහක බලන් ඉන්නේ අපි ඒ සතා ඉක්මනටම ගෙනල්ලා වල දානවා. පොඩි කාලේ ඔබට මතක නැන්නේ නේද? වලක් හරලා දාලා ඇතැමිට මලකුත් ගහලා නේද? අපි ඇතැමිට පොඩි කාලේ පොල් කට්ටකට කැන් වඩන වෙලාවලුත් තියෙනවා. ඒ සතා වෙන්නේ. ඒ තරම්ම සතෙක්ගේ ශරීරයත් අපි ගරු කරන පින්නතුනි. එනසා මේ ශරීරය කියන එක අපි තේරුම් ගන්න. එකකින් අපි මේ ශරීරයේ ස්වභාවය තේරුම් අරගෙන ශරීරයට තියෙන ඇලීම ටික ටික අඩු කරන විතරක් නෙවෙයි අනිත් කෙනාගේ ශරීරයට ගරු කරනවා. පුද්ගලයාට වටිනාකමක් ලැබෙනවා. කෙනෙක් ජීවිතේ වරදක් අඩුපාඩුවක් සිදු වුණත් කෙනෙක් සුගතියේ හිටියත් දුගතියේ හිටියත් ඒ ශරීරයේ මේ වගේ ස්වභාවයක දෙයක් නේද? මේක කර්මයේ දායාදයක් නේද? මේක සතර මහා භූත රූපයෙන් නිර්මාණය වෙච්ච දෙයක් නේද? මේක සාවකාලික දෙයක් නේද? මේ ආදී වශයෙන් අපි මේ ශරීරය ගැන නුවණින් අපි බලනවා. ඒ හැම මොහොතකම අපේ හිතේ කුසලයේ චේතන හටගන්නේ. කෙනෙක් ගැන අමනාපයක් හටගන්නේ නැහැ. කෙනෙක්ගේ වරදක් අඩුපාඩු කරන නිසා නොයෙකදී ඒගොල්ලන්ගේ ජීවිතවල දේවල් සිදු වෙන පුළුවන්. නමුත් ඒ පුද්ගලයන් ඒ වැරදි හදාගෙන ඕන සත්‍යයකට බෝධිසත්වයෙක් වීමේ මූල බීජයන් මේ මනස තුළ තියෙනවා. බෝධිසත්වයෙක් වශයෙන් පාරමිතා පුරලා ඔහුට මේ සසරක් ගොඩ ගන්න පුළුවන්. අද මෙතන කෙනෙක් අඩුපාඩු කමුණාට යා ඕන මොහොත ගිහිලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපි මේ හැම කාරණයක් ගැනම නුවණින් කල්පනා කරනවා. ඉතින් මේ ශරීරය ගැන හිතීම අපි මේ සිහියෙන් ගමන් කිරීම වෝකින් මෙඩිටේෂන් එක ප්‍රැක්ටිස් කරන අතරේදී අපි මේ ඇති කරන පුහුණුවෙන් අපි gedara කටයුතු කරනකොට උදෑසන අවදිච්ච මොහොත පටන් කාරණා කීයක් සමන්ට සිහියෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න. විශේෂයෙන්ම අද දවසේ පන්සලින දවසේදී පිනුතුන විශේෂයෙන් ධර්මයෙන් බැහැර වෙන කිසිම කතාවක් අද කරන්න එපා. අද ධර්ම කරුණක්ම කතා කරන්න පුළුවන් තරම් අද කතා සංවර කරගන්න. මේ දවසේම උපරිම තාන් ප්‍රයෝජන ගන්න හැම දෙයක්ම සිහියෙන් කරන්න. කායික කරන දේවල් සිහියෙන් කරනකොට ඊට පස්සේ තමට දැනෙන වේදනාවල් ගැන වේදනාව ගැන හොඳට සිහියෙන් ඉන්නේ. කායික වේදනාවක් දැනෙනකොට ඒ ගැන හොඳට සිහියෙන් ඉන්නේ. ඇසට රූපයක් දැකලා සැප දුක් ආදී වේදනා එනකොට ඒ වේදනා ගැන හොඳට සැලකිලිමින්. කනට ශබ්දයක් ඇහෙනකොට මිහිරි ශබ්දයක් වෙන්න පුළුවන්, අමිහිරි ශබ්දයක් වෙන්න පුළුවන්, උපේක්ෂා සාගතයක් වෙන්න පුළුවන්. ඒ කුමන දෙයකදීත් තමන් හොඳට සිහිගෙන වේදනා ගැන. ඒ වේදනාව කියන එක නිකන් දෙයක් නෙවෙයි. පස්සපච්චා වේදනා. ස්පර්ශ නිසා මේ වේදනාව හටගත්තේ ස්පර්ශ නිරෝධා වේදනා නිරෝධෝ. ඒ ස්පර්ශය නිරෝධ වීමෙන් මේ වේදනාව සැප දුක්ඛාවේ වේදනා නිරුද්ධ වෙන බව තමයි නෝනින් දකිනවා. එතකොට මේ වේදනාවත් නේ තම්මම නේ සෝහමස්මි නමේ ස්වත්තා. මේ මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා ඒකත් නෝනින් දකිනවා. ඒ වගේම වේදනාව අනිත්‍යතාවය දකිනවා. වේදනාව කියන්නේ එක දිගටම තියෙන දෙයක් නෙවෙයි. වේදනාව කියන්නේ පිනොතනේ කායද ලැබෙන වේදනාව විතරක් නෙවෙයි. ඇසට රූපයක් දැකලා ඇති වෙන එකත් වේදනාවක්. කනට ශබ්දයක් අහලා යම් කෙනෙක් තමන් ගැන හොඳ කිව්වනම් ඒකෙන් තමන්ට සතුටක් එන්න පුළුවන්. ඒක සුභසාරක වේදනාවක්. එතකොට ඒ වේදනාවක් වුණත් වෙනසුනේ දිගට තියෙන්නේ නැහැ. දුක් වේදනාවක් ගත්තා, සැප වේදනාවක් ගත්තා, උපේක්ෂාවක් ගත්තා. ඒක දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒ ඉන්ද්‍රියට සම්බන්ධ වෙලා ඒ මොහොතේ හටගෙන ඒ කායික වේදනාව නිරුද්ධ වෙනවා. ඊට පස්සේ අපේ මනසින් හැම වෙලාවෙම මේක හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ වේදනාවත් නিত্য සපාත්ම වශයෙන් අපේ කිසිම දෙයක් වෙන තුන ගන්නෙ නෑ. වේදනාවේ තනිත්‍යතාවය තේරෙනවා. ඒක දෛනික ජීවිතේට අපි ඇප්ලයි කරනවා. දැන් කවුරු හරි කෙනෙක් ගැන අපට අමනාපයක් ඇති වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් බැනලා හරි. ඒ බැනපු මුල් දවසේ දෙකේ ටිකක් විතර වේදනාවක්. නමුත් පොඩ්ඩක් ඉවසෙන හිටියොත් වෙනතුනේ සතියක් යනකොට ඒක දිගට තියෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන කාරණාවක් වෙලා අරක යටපත් වෙනවා. ඇතැම් විට එක්කෙනෙක් බැනලා අමනාපයෙන් ඉන්නවා අපි. ඊට පස්සේ තව කෙනෙක් ඊට වඩා මනිනවා. බැනනට පස්සේ දෙනවා නේ මේ කලින් කෙනා හොඳයි මේ දැන් කෙනා නේ නරක කියලා. කලින් අලුත් කෙනා ඊට වඩා අයියෙන් මට බැන්න. කලින් කෙනා ටිකයිනේ බැන්නේ කියලා හිතන සමානයි. ඊට පස්සේ ඔහම කරනකොට අර බැනපු කෙනාම හදක් කරනවා කමන්ට. උදව්වක් කරනවා. එතනම ඩියාගේ ළඟම ඥාතියෙක් අපිට ලොකු උදව්වක් කරා අපේ ඥාතියෙකුට. අර අමනාපේ නැති වෙනවා කියන තුන. අන්න ඒ වගේ මේ වේදනාව කියන එක දිගට තියෙනව නෙවෙයි. ඒව හැම මොහොතෙම හටගෙන නිරුද්ධන ස්වභාවංගිල තේරෙනවා අපට. මේක අනාත්මතාවය දකිනවා. අනාත්මතාවය දකිනවා. වේදනාව පස්සනාව මේ වගේ වැඩෙනවා. වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරෝධ නිරුද්ධන බව දකිනවා. ඊට පස්සේ මෙහෙම තාදුරණක් ඉන්නකොට තමයි හිතගෙන හරිය සැලකිලෙන් දැනින්නේ. සරාගං වාචිත්තං සරාගං චිත්තං දිපජානාති. වේදරාගං වාචිත්තං වේදරාගං චිත්තං දිපජානාති. සදෝසං වාචිත්තං සදෝසං චිත්තං දිපජානාති. හිත රාගසහිත නම් රාගසහිතයි කියලා දන්නවා. හිත රාගේ නැති අවස්ථාවක් නම් ඒක දකිනවා. හිත ද්වේෂයෙන් ඉන අවස්ථාවක නම් ඒකත් දකිනවා. හිත මෛත්‍රියෙන් ඉන අවස්ථාවක් නම් ඒකත් දකිනවා. සමෝහං වාචිත්තං සම්මං චිත්තං දිපජානාති. තමන් දැන් මෝහෙන් අවිද්‍යාවෙන් ඉන්නවා නම් ඒකත් දකිනවා. මේ ඉස්සරහා දකින රූපේ මෙතනයි තියෙන කියලා හිතුවොත් ඒ පින්නතුනේ මෝහෙන් ඉන්නේ. ඒ කියන්නේ රූපේ නැහැ කියන එක නෙවෙයි. ඒ රූපය තමන් දකින වෙලාවේදී මේ මනසින් දකින්නේ කියලා තමන් තේරුම් ගන්න ඉන්නේ. මෙහෙම ගිහිල්ලා පින්නතුනේ මේ චිත්තානුපස්සනාවේ ප්‍රතිඵල විදිහට අවසානයේ මොකද වෙන්නේ? තමන් තීරණය කරනවා තමන් ඉන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද කියලා. වැහත් දෙයකින් කියනවා තමන් ඉන්නේ පටිසම්පාද සර්කල් එකේද අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥානං කියන මෙන්න මේ පටිසම්පාද රෝලට තමන් අහුවෙලා ඉන්නේ මේ පටිසම්පාද චක්‍රයෙන් තමන් මිදෙලා ඉන්නේ කියලා මෙන්න මෙතෙන්ටම හිත වැඩ කරන තමන්ගේ මෙන්න මේක තමයි තියෙන අපේ සැබෑ දක්ෂතාවය වළඳ ස්ථානය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මෙහි අපේ පටිසෝතගාමීද අනුසෝතගාමීද කියලා අපට බලාගන්න පුළුවන්. පටිසෝතගාමී කියන්නේ මේ ලෝක යන ක්‍රමයට වඩා විරුද්ධ උඩුගම් බලා යාම. අනුසෝතගාමී කියලා කියන්නේ ලෝක යන විදියටම ගලාගෙන යාම. බුදුරජාණන් වහන්සේගේ දහම පටිසෝතගාමීන් නිකුණම් දුද්දසහනම් කියලා කියනවා. මේක උඩුගම් බලන දහම. මේක ලෝක යනකේ සඳහන් කරන දහමක් නෙවෙයි මේක. ඒක ඊට වඩා සම්පූර්ණ වෙනස් ගමනක් මේ කියන්නේ. එතකොට මෙන්න මෙතෙන්ටම අපට හිත එනවා හරියට අපි සම්මාදිටිය යුක්තව මේ ගමන ගියොත්. ඇසට රූපයක් දකිනකොටම තමයි දැක්ෂ වෙන්නට ඕන. මේ දකින රූපය දැකලා තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්න මුල් වෙච්ච ඇස රූපය චක්කු විඥානය චක්කු සංපස්සය රූප සංඥා රූප සංචේතන මෙ ආදී මුල් ස්කන්ධ පංචකේ නිරුද්ධ වුණාට පස්සේ ඒ අරබයා හටගත්තු සංඥා චේතනා දෙක මන ආයතනයේ සීගිරීම වශයෙන් දැන් මේ මනෝ විඥානයෙන් මේක තේරුම් ගන්නයි කියලා දකිනවෝ. දැකීච්ච ගමන් මොකද වෙන්නේ? දැක ගමන් මොකද වෙන්නේ? ඔහු බාහිර රූපෙන් නිදහස් වෙනවා. බාහිර රූපයකට දුකක් අස්සක්ක් අදින්න බැරි වෙනවා. තමන්ටම තමන් රෙෆියුජ් එකක් පිළිසරණක් තමන් සකසා ගන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ බාහිර ලෝකෙට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. බාහිර ලෝකෙට රෙස්පොන්ඩ් කරන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. බාහිර ලෝකයට ගර්ධන කරනවා කරන්නේ ඉතාම සිහියෙන්, ඉතාම නොනේ. එතකොට මේ සතිපට්ඨානෙ මේ ගමන් කිරීම ටිකෙන් ටික ඇවිදිනකොට සකමන් භාවනාව කරන්න පිනතුනේ හැමදාම දකුණ වම කියන විදිහ නෙමෙයි මේ කරන්නේ. අම්මා අපට පොඩි කාලේ අතින් අල්ලලා ඇවිද්දවන්නේ හැමදාම අතින් අල්ලලා ඇවිද්දවන්න නෙවෙයි. ඒ කුඩා කාලේ අම්මා අතින් අල්ලලා ගෙදර ඇවිද්දපු අම්මා තමයි ඒ පුහුණුවෙන් තමයි අපි ලෝකේ හැමතැනම ඇවිදින්නේ. අපට කඳු යන්නත් පුළුවන්, කඳු බහින්නත් පුළුවන්, උඩ පනින්නත් පුළුවන්, පේනන්නත් පුළුවන්. ඒ හැම තැනකම යන්න අපිට අතින් අල්ලගෙන අපේ අම්මා තාත්තා කරපු පුහුණුව තමයි අපට ඉවහල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ සතිමත්ව මේ පාදයක් තියෙන වාරයක් පාසා සිහියෙන් මේ පාදයේ තිබෙමින් අපි හුරු කරන්න මොකද්ද? අර මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන ආකාරයට හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දන්නවා. සතරියව පවත්නකොට, ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, සැතපෙනකොට හොඳට ඉරියවගෙන දන්නවා. ඒ වගේම පට වියාපෝ තේජෝ වායෝ කියන මේ කාරණා දන්නවා. ඒ වගේම උද්‍යාවදීච්ච මොහොතේ පටන් ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. මේ ආදි වශයෙන් කියන ඇවිදිනකොට, වැඩකලක් කරනකොට, කෑම ගන්නකොට, වතුර බොනකොට, ඇඟ පිරිසිදු කරනකොට, ශරීර කෘත්‍යයන් කරනකොට මේ හැම තැනදීම අපි ඊට පස්සේ සිහියෙන් කරන්නේ. අන්න ඒ සිහිය හුරු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අපි අවසාන වශයෙන් අපේ මනස ගැන වර්තමානයේ තුල ඉතාම සතිමත්ව නුවණින් වාසය කරනවා. කෙනෙකුට හිතෙන මේක හුඟක් හිමින් කරන වැඩක් කියලා. බාහිර බලන කෙනෙකුට පේන්නේ හරියම slowly මේක කරන්නේ කියලා. slowly, mindfully, silently කියලා බොහොම බාහිරින් හෙමින් යන කෙනෙක් වගේ තමයි පේන්නේ බාහිරට. නමුත් වෙනතන මතක තියාගන්න මේ කරන්නේ වැඩිපුර අභ්‍යන්තරේ බොහොම වේගවත් වැඩක් මේ යන්නේ. මොකද වෙන්නේ? දැන් අපිට කෝච් එකේ ඉන්නකොට පේන්නේ කෝච් එක යනකොට ඊදුර එහෙම වහගෙන කවර කරන් යනකොට අපිට පේන්නේ එකතන ඉන්නවා වගේ. නමුත් දැඩි වේගෙන් මේ යන්නේ කොච්චියේ. ෆ්ලයිට් එක යනකොටවත් එහෙමයි. කොච්චර වේගෙන්ද යන්නේ? පොළොව මෙහෙම එකතන ඉන්නකොට අපිට පේන්නේ නිකන් ඉන්නවා වගේ නේ. කොච්චරනම් වේගෙන් මේ පොළොව කරකැවෙන වෙලාවකද මේ අපි ඉන්නේ? අන්න ඒ වගේ පේනතුනේ මේ නිහඬව සතිමත්ව හෙමින් මේ කය මෙහෙවනකොට අපි හිතින් ලොකු වේගවත් ගමනක් යමින් මකට වේගවත් ගමන. ඒ තමයි සිතට පහළ වෙන හැම සිතුවිල්ලක්ම තේරුම් ගන්න පුළුවන් මට්ටමේ අපේ සතිය යෝනිසෝ මානසිකාර්ය සති සම්පජාණ්‍ය අපි වේගයෙන් මෙහෙවෙන මේන හිතත් එක්ක. හිතට පොඩ්ඩක්වත් එහෙම යන්න දෙන්නේ නැහැ. හිත යන හැම තැනම අපි ඔය හිත අපි හිත රැකගනිමින් හිත පරික්ෂා කරමින් හිතත් එක්ක අපි මේ ඒකට පුහුණුව තමයි මේ බාහිරින් අපි සංවර වෙන්නේ. අපි බාහිරින් වේගවත් වුණොතින් අපිට මේ අභ්‍යන්තරයේ හිත වැඩ කරන වේගය හඳුනා ගන්න බැරි වෙනවා. මේකට ඔබට රෙෆරන්ස් එකක් ඕනනම් බලන්න කින්සුකෝම සූත්‍රය. කින්සුකෝම සූත්‍රය අර දූත යුවලක් විසින් අර වේගයෙන් පණිවිඩයක් අරගෙන යන හැටි කියන්නේ. අරසෙන් මරණය තුපි පාර දිගේ ගිහිල්ලා දොරටුවෙන් ඇතුළු වෙලා නගරෙම දින නගරෙහිමට පණිවිඩය දීලා යමාගේ මෙනවා කියන්නේ. අන්න සති සම්පජඤ්ඤයෙන් ඉන්නකොට සමත විදර්ශනාවෙන් ඉන්නකොට මේ අරසිංහ මාර්ගයෙන් යම්ති පාරේ ඔහු ගමන් කරමින් ඉන්නේ. ඔහු හැම වෙලේම තමන්ගේ හිත ගැන උප්පරිම අවධානයෙන් ඉන්නේ. කිසිම වෙලාවක හිතට නොම ගන්න දෙන්නේ නැහැ. හිත උප්පරිම ලෙස පාලනය කරගෙන මේ කටයුතු කරන්නේ. අභ්‍යන්තර ලොකු දැවැන්ත වැඩ පිළිල කැන්නේ අපි ඉන්නේ. ඒ නිසා පිනතුනේ මේ තථාගත ධර්ම කියලා කියන්නේ සරල දෙයක් නෙවෙයි. නිකන් වෙන දෙයක් නෙවෙයි. මේක මහා පිනක ආනිසංසයක් ඔබට මේ ලැබෙන්නේ. මම හිතන්නේ මේ වගේ රටවල් ඉන්න ඔබ හුඟක් වාසනාවන්තයි. කොයිතරම් පහසුකම් ටිකක් එක්ක ඔබට මේ ධර්මය ලැබෙන්නේ කියලා ඔබට හිතාගන්න බැරි වෙයි මේ පහසුකම් ටික දකිනකොට. මෙච්චර පිරිසිදු පරිසරයක වායු සමනය කළා. කොච්චර මේ දිවි රෝගයක් වගේ ස්ථානෙ ගිනගෙන ඔබට කෑම බීම ටික දීලා ඔක්කොම පහසුකම් ටිකක් දීලා මෙහෙම ධර්මය ලැබෙනවා කියන්නේ පිනතුනේ. කොයිතරම් වාසනාවක් මේ ඔබට ආනිසංස ලැබෙන අවස්ථාවක්ද? ඔබට ඇතමිට හිටියේ නැත කොච්චර ආසන තියෙන තා කොච්චර එන්න එන්න එන්න තිබනේ මේ ධර්මයෙන් ප්‍රතිලාභ ලබා ගන්න තිබෙන්නේ කියලා හිතේනේ. පිනතන එහෙම වෙන්න බෑ මේකට. මේකට දැන් අල්ලපු ගෙදර මේ වැටෙන් එහා පැත්තේ කෙනෙකුටත් මෙතෙන්ට එන්න බෑ. ඇයි බැරි? අපි එවා කියනවා දෙන්න. නැහැ පිනතන එකට ලොකු එපින තියෙනවනේ. පින විසිත් තමයි මෙතෙන්ට එන්නේ. එපින විසිත් තමයි මෙතන රැගෙන එන්නකෝ. ඒක නැත්තම් අපට උරු උදව් කරන්න බෑ. අන්නේ පින නැති ආසන ටික තමයි මේ හකුලන මේ තියෙන්නේ. ඒතර ඔබේ ආසනේ ඉන්නේ ඔබේ පින නිසා. ඒක ඔබ අහම්බෙන් තේරුම් ගන්න. ඒ කියන්නේ සතුට වෙන්න. සතුට වෙලා මේ මොහොතෙන් මේ සම්බුද්ධ ශාසනයෙන් මේ සද්ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න සාකරන්න. ඒ නිසා මේ සතිමත් බව කායේ කායන පස්සේ විහෙරති කායේ කායන වලින් වාසය කරමින් වේදනාස වේදන පස්සේ විහෙරති වේදනාවන්හි වේදනාම බලෙන් වාසය කරමින් චිත්තේ චිත්තාන පස්සේ විහෙරති සිතේ සිතාන බලෙන් වාසය කරමින් ධම්මේස ධම්මාන පස්සේ විහෙරති කියපු විදියට කායිසිකවල නැත්නම් කුසල අකුසල සිටිවිලි ගැන ඒ ගැන අවධානය අපි නිතර වාසය කරන්න ඕනේ. අනේ වාසය කරන ගමන් මගේදී පින්නතුනේ අපි මේ සත්‍යම ලැබෙනකොට සම්මුදු ධම අපේ ජීවිතේට ලැබෙනකොට ඒ ධමයක් එක අපි යෝනිසෝ මනස කාර්යති කරගත්තනම් අපිට එක්තරා කාර්යයක් සම්පූර්ණ වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සම්මාදිට්ඨිය. සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනස කාර්යයක් කියන මේ කාරණා දෙකට එකතු වෙනකොට අපිට ලෝකය ගැන දැනුමක් දැක්ම යහපත් දර්ශනයක් සම්මාදිට්ඨිය හටගන්නවා. අනේ සම්මාදිට්ඨියත් එක්ක සම්මා සංකප්ප සම්මා වාචා අමත ආදී වයම් සති සමාධි කියන මෙන්න මේ ආර්ශින මාර්ගය අපේදී නිර්මාණය වෙනවා. මේක තමයි උජුකෝණාම සෝමග්ගෝ අභිහානම සාදිසා කියන්නේ. මේක ඍජු මාර්ගය. මේක බිය රහිත මාර්ගය. මේක කිසිම බියක් සැකක් නැහැ මේ මාර්ගය අනුවට. මග්ගා නට්ඨංගිකෝ සෙයියෝ කියලා කියනවා. මාර්ගයන් අතරින් මේ අංග 8 කින් යුක්ත මාර්ගය තමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම මාර්ගය වෙන්නේ. ලෝකේ තියෙන සංකත දේවල් වලින් හේතුඵල වලින් හටගත්තු දේවල් වලින් උතුම්ම දේ විදිහට සැලකන්නේ ආරච්චංග මාර්ගය. ඇයි ඒ? අසංකත වූ නිවසඳහා යන තියෙන මාවත සංකත දෙයක් වුණත් ඒ සංකත දේවල් වලින් උතුම්ම දේවල් පත් වෙනවා. ඇයි? නිබ්බානම් පරම සුඛම් කියන මේ උතුම් පරම සැනසීම ධ්‍යාන තියෙන මාර්ගයයි අරසිනිය මාර්ගයයි. ඒ අරසිනිය මාර්ගයේ සංකත දෙයක්. නමුත් ඒ සංකත දෙයවල වලින් උතුම්ම දේ විදිහට සැලකන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට පින්නතුනේ අපි මේ ධර්ම මාර්ගයේ ඉන්නකොට අකණ්ඩව අපේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සමග ඉන්නවා නම් ඒ කියන්නේ ධර්ම ශ්‍රවණයත් එක්ක ධර්මයේ පුහුණු කරමින් අකණ්ඩව ඉන්නවා නම් අපට මතගෙන බලන්න පුළුවන්. ඒ තමයි මේ ආරස්නික මාර්ගයේ අංග ටික අපේ ජීවිතයේ කොටස් වඩ කත්තිලා දෙනවා. හරියට අපේ ඇඳුම් පැළඳුම් ටික වගේ, ශරීර අවයව වගේ, ගෙදර සමානිතර පාවිච්චි කරන අවශ්‍යම උපකරණ ටික වගේ ආරස්නික මාර්ගයේ අංග ටික තමන්ගේ ජීවිතයේ කොටස් වඩ කත්තිලා. වචනයක් කතා කරනවා නම් ඒක සම්මා වාචා. සිතුවිල්ලක් හිතනවා නම් ඒක මෛත්‍රී සහගත සිතුවිල්ලක්. ඒ නිසානේ ශ්‍රී ලාංකික සමාජයේ කියන්නේ බුදුගුණ මුත්තේපුල් මෙත්බහා උත්මුත්සිත නොවේවා කෙනෙකේ දෝ පරවැඩ මුත්තු යෝමා කියලා. බුදුගුණ මුත්තේපුල් කතා කරනවා නම් බුදුගුණ වචනයක් නෑ, බුදුගුණමයි කියන්නේ. මෙත්බහා උත්මුත්සිත සිතුවිල්ලක් හිතනවා නම් මෛත්‍රී සිතුවිල්ලක්ම හිතන්නේ. මේ වගේ සංකල්ප ඇති උනේ මේ ආරසෙන මාර්ගයේ වාසය කිරීම ප්‍රතිඵල විදියට. සම්මා වාචා වචනය කතා කරන එක බොරු කීම, කේරම් කීම, පරුස වචන, හිස් වචන කියන මේ වගේ වෙන් වෙලා සුභාසිත වචනයක් වෙනවා. සත්‍ය මාර්ගයේ වචනයක්, අරුත්වත් වචනයක්, කේරණක් නොවන දෙයක් තමන් වචනයෙන් පාවිච්චි කරන. සම්මා කම්මන්ත ප්‍රාණඝාතයේ සොරකම සහ කාමිතයචාරය කියන මේ තුනෙන් සම්පූර්ණ වෙන් වෙලා ඉගෙන ඉන්නේ. ඔහුගේ කායික සමරය තම වින මට්ටමේ තියාගෙන ඉන්නේ. සම ආජීව තමන් කරන රැකියාව ඉතාම ධර්මිකව කරන්නේ. බාහබල් පරිචිතේහි සේදාවක් කිතේහි ධම්මිතේහි ධම්මන දේ කියපු විදිහට උපරිම තමා ගන්න වැඩබර සාධාරණීෂ්ට කරනවා. එක සුළු දෙයක් වත් තමන් අසාධාරණ විදිහට ගන්නේ නැහැ. තමා උබේන වැඩකොට වැඩිපුර සේයන් ලෝකෙම කරනවා. ඒක තමයි සමාජීය ලක්ෂණය. ඒ මනෝවිද්‍යාවේ පැරසයිකොලොජි කියලා තියෙනවා. ඒක උඹක් කර්මයේ සම්බන්ධයෙන් කරුණු කියන එක කියන කාරණය තමයි නිතර ඔබ පාඩු පිට ජීවත් වෙන කියලා. ඔබ නිතරම පාඩු පිට ජීවත් වෙන කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබට සමාජයෙන් ලැබෙන දේට වඩා වැඩිපුර දෙයක් ඔබ ලෝක වෙනුවෙන් කරන්න කියලා කියන්නේ. මේක තමයි අපිට තියෙන සේෆ්ටිය. අපට ලෝකයෙන් ලැබෙන දේට වඩා අපි අඩු වෙන්නම් කරන්නේ ඒක ලොකු ස්පේස් එකක් තියනවා ණයක් තියනවා ඒ ණය අපට කවදාද ගෙවන්නේ ඒ නිසා නිතරම ලෝකයෙන් ලැබෙන දේට වඩා වැඩිපුර දෙයක් කරලා තියන තමයි කායික කරන්නේ බැරි නම් අඩු ගානේ මෛත්‍රී භාවනා හරි කරන්න ඒ ස්පේස් එක පුරවන්නේ ඉහළම ක්‍රමය තමයි මෛත්‍රී භාවනා සියලු සත්ත්ව සෝපත්ත්වා කියලා මෛත්‍රී වඩන දැන් බලන්න ඔබ මෙතන ඉඳලා ගෙදරට යනකම් මෙතනත් හොඳට වායු සමීකරණය කරලා ඉන්නේ වාහනේත් එහෙමයි යන්නේ පාරේත් කොච්චර රස්සිනවද ඔබට දැනෙන්නේවත් නැහැ. නමුත් මේ යනකම් මග කී දෙනෙක් නම් අවු ඉඳගෙන ඔබට මේ පහසු ගන්න එක සපයනවාද? ඔබට මේ කැම ටික ඔබ ලස්සන තැනක ඉඳලා ගන්නකොට වගා බිම්මල ගොයි බිම්මල කී දෙනෙක් නම් මේ කැම ටික වෙනුවෙන් දහරිය වගුරුවනවද? පාරේ කී දෙනෙක් නම් බලන්න යනකොට වැඩ කර කර ඉන්නද ඔබ වෙනුවෙන්? ඔබට මේ පහසු ගන්න එක දෙන්න. අන්නේ අය වෙනුවෙන් ඔබ හදවතේම මෛත්‍රිය වඩන්නට ඕන. සියලු සත්ත්ව සෝපත්ත්වා කියන මේ සිතිවිල්ල පුළුවන් කරන දවසට වඩන්න. මේක තමයි පින්නතුනේ අපිට කර්මයේ තියෙන ස්පේස් එක අඩුව පුරව ගන්න තියෙන ප්‍රබලම කුසල කර්මයේ විදියට බුදුහාමුදුරේ දේශනා කළේ. ඒක උපරිම ලෙස පුහුණු කරන්න මේ තුලින් තමන්ට අවශ්‍ය කරන අනිත් පහසු ගන්න ටික ඔක්කොම සපයලා දෙනවා. අපේ අඩුවක් ලෝකෙට වෙලා තියෙනා නම් ඒ සියලු අඩුව මෙතන සම්පූර්ණ කරනවා. මෛත්‍රී කාටි භාවනා කමඨහන අපේ හිතේ සැනසීම ඇති කරන දෙන එක්තරා ප්‍රතිකාර ක්‍රමයක්. ඒ විතරක් නෙවෙයි නිවනට දොරටුවක් විදිහට සලකන මේක. ලෞකික කුසලයේ දිනු කර ගැනීම වේගවත් ක්‍රමයක් නේද? ඉතින් මේ හැම කමඨහනක්ම හැම භාවනා උපදේශකම පින්නතුනේ අපට හරියට මුදු මැණික් වගේ දේවල් පින්නතුනේ මේවා. මේවා සරල දේවල් නෙවෙයි. මේක අනාවරණය කරගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කොච්චර කාලයක් ගැඹුරම කරාද? යනවරණය කරපු දහම ලෝකෙ තුල සැහිවි කරන්න ස්වාමීන් වහන්සේලා වසර දහස් ගාණක් ගැඹුරම කළා තියෙනවා. අන්න ඒ සන්දහන අපේ ජීවිත ලැබෙනකොට අපි ඉතාම ගෞරවයෙන් මේවා ලබාගෙන මේවා හුදෙක වචන විතරක් නෙවෙයි මේවා සම්පූර්ණ ජීවිත ප්‍රතිපදාවක්. මේවා සම්පූර්ණ ජීවිතේ පුහුණු කරන්න පුළුවන් දේවල්. සාන්දෘෂ්ටික වශයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් දේවල්. ඒ තුලින් උපරිම ප්‍රයෝජන ලබන උත්සාහ කරන්න. මේ වෙලාවේ පින්නතුනේ තවත් අපි භාවනා කමඨහනක් විදියට බුදුමන භාවනා පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ කය පිළිබඳව සිහිපත් කරලා ඒ තුලින් අපේ හිත සමාධිමත් කරගන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රයන්සින් ධම්ම now we are going to practice another meditation technique Buddha Anusati the contemplation of the qualities of the Buddha. By recollecting of the qualities of the Buddha, we are able to concentrate our mind in the present moment. At the same time, we are able to purify our mind from negative thoughts. That is why the Supreme Buddha has explained a meditation technique which is Buddha Anusati, recollecting of the qualities of the Buddha. Buddha is the person who develops his mind to the maximum level, with great compassion and wisdom, we think his noble qualities as a meditation technique at this moment. Please relax your body. Stretch your body. And take a deep breath in. Hold few seconds. Breathe out slowly. Please close your eyes gently with the sound of the bell. Okay, keep your attention around the nose or upper lip in the present moment. We practice sati nimitta, focus of mindfulness or mindfulness object. It means we keep our attention around the nose or upper lip in the present moment with mindfulness. At the same time, I am going to practice Buddha Anusati, the contemplation of the qualities of the Buddha. The Buddha purified his mind from negative thoughts. He developed and cultivated his mind to the maximum level with loving kindness and wisdom. I recollect his noble qualities for my inner peace and concentration. I imagine a statue or picture of a Buddha. The Blessed One is in front of me in the Samadhi posture. The Buddha eradicated all the negativities from his mind, and he is worthy of offerings of the world. For this quality we say that Arahant. Arahant. Buddhajanan Bahanse Ragadi Siru Kelis Duru Karala ලෝකයාගේ උතුම් වූ පුද සැරකිරිවලට සුදුසු උත්තමයෙකුණා. බුදුරජාණන් වහන්සේ තුළ පැවැත් මේ ගුණයට අපි කියනවා අරහන් කියලා. අරහන් අරහන් අරහං බුදුරජාණන් වහන්සේ කිසිදු ගුරුවරයෙක්ගේ උපදේශයක් නොමැතිව දුක්ඛාදී චතුරාර්ය සත්‍ය උන්වහන්සේගේම නෝනින් අවබෝධ කරගත්තා. මේ ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. The Buddha realized the Four Noble Truths without any guidance of other teachers. He himself realized the Four Noble Truths and attained enlightenment. For this quality we say that Samma Sambuddha. Samma Sambuddho. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ විපස්සනා ඥාන ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් හා ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. මේ ගුණිට අපි කියනවා විද්‍යා චරණ සම්පන්න කියලා. The Supreme Buddha had some psychic energies such as Vipassana Jnana, and also he had very special conduct, practice, such as virtue, moral conduct, discipline, so on. We say for this quality of the Buddha as Vidya Charana Sampanna. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේගේ ගමන විලාසය ඊටා සංයත සීලේ ගමන විලාසයක් වුණා. උන්වහන්සේගේ භාෂාව බොහොම ප්‍රේමනාක භාෂිතයක් වුණා. යහපත් ගමන විලාසය හා ප්‍රසන්න සීලේ භාෂා ශෛලියට අපි කියනවා සුගත කියලා. The Supreme Buddha's behavior was very pleasant, and also his words were very pleasant and meaningful. For this quality we say that Sugata in Pali. Sugato Sugato Sugato the Buddha realized the three worlds kama loka sensual world rupa loka form world and arupa loka formless world. For this quality we say that loka vidu. බුදුරජාණන් වහන්සේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකයේ අතිමුලස්සේ පසක් කළා. භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති මේ උත්තම ගුණයට අපි කියනවා ලෝක විදෝ කියලා. ලෝක විදෝ ලෝකවිදු ලෝකවිදු The Buddha tamed very dangerous persons in this world. For this quality we say that Anuttara Purusha Dhamma Sarathi, the incomparable trainer of persons to be tamed. The Supreme Buddhist, the incomparable trainer of persons to be tamed. For this quality we say that Anuttara Purusha Dhamma Sarathi. Lovely it is Sarabarsu Pudgalyam. Bhagavatam Vahansi Tula Pavati Maitri Diyadharin Prajnava Namadhi Ahudin Sangita Sireva Dhamanekala. Neuttama Sambudu Gunetabhi Kiyanava අනුත්තර පුරිස ධම්ම සාරති කියලා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. අනුත්තරෝ Tero purisa dhamma sarati. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන්ට මෙන්ම දෙවියන්ට උතුම් වූ සාස්ත්‍රවරයන් වහන්සේ වුණා. මේ ගුණයට අපි කියනවා සත්තා දේව මනුෂ්‍යානම් කියලා. The Buddha was the teacher of deities and men. For this quality we say that සත්තා දේව මනුෂ්‍යානම්. සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් The Buddha realized the Four Noble Truths and also he explained this reality for the knowledge of people in this world with great compassion, and kindness. For this quality we say that Buddha in Pali language. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ලෝකයාගේ අවබෝධය සඳහා මෛත්‍රියෙන් හා මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කළා. මේ උත්තම සම්බුදු ගුණයට අපි කියනවා බුද්ධ කියලා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ The Supreme Buddha was the most fortunate person in this world, and also he eradicated negativities, craving, anger and delusion completely. For this quality we say that Bhagavā. Bhagavā. Bhagavā. Arahaṁ. Arahaṁ. Arahaṁ. Sammā sambuddho. Sammā sambuddho. Sammā sambuddho. Viññācharana sampanno. Viññācharana sampanno. Viññācharana sampanno. Sugato, Sugato, Sugato, Lokavidu, Lokavidu, Lokavidu. අනුත්තරෝ පුරිස ධම්මසාරතේ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ භගවා භගවා නෙතර සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සැනසිල්ල බුදු හිමි ගුණ සිතේමය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය සාදු සාදු සාදු හොඳයි පින්නතුනි අපි බොහෝ විට ධර්ම කරුණු අහලා තියෙනවා නමුත් ඒ අහලා තියෙන ධර්ම කරුණු වල සහ භාවනා පුහුණුවේ අතරේ ලොකු පරතරයක් තියෙනවා මේක පින්නතුනි අපි මුලින්ම තේරුම් ගන්න ඕන කාරණයක් අපට හිතෙන්නේ ධර්ම කරුණු ටික දැනගත්තාම අපි සම්පූර්ණයි කියලා. නමුත් පිළිතුරේ ඒ දැනගත් දේ පුහුණු කරනකොට විශාල දියුණුවක් පරිවර්තනයක් අපේ ජීවිත තුළ එනවා. අන්නේ පුහුණුව වේගවත්ම කරන ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධම්මානුස්සතිය, ආනාපාන සතිය මේ වගේ භාවනාවලින් පිළිතුරේ අපේ ජීවිතයේ ඉසාර පරිවර්තනයක් සිදු වෙනවා. ඒ පරිවර්තනයේ command සාන්දෘෂ්ටි වශයෙන් බලාගන්න පුළුවන් ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි තමයි ශ්‍රද්ධාව දින වෙනවා. මේ ධර්මයේ ප්‍රගුණ කරනකොට සාන්දෘෂ්ටි වාසයෙන් ප්‍රතිඵල ලැබෙනකොට හිත පිරිසිදු වෙනවා, සතුට දින වෙනවා. තමන ධර්මයේ සාන්දෘෂ්ටි බව ප්‍රකට වෙනවා. ඒ තුළින්ම බුදුහාමුදුරගෙන ලොකු ගෞරවයක් ශ්‍රද්ධාවක් හට ගන්නවා. ධර්මයේ ගැන සංගරත්නයේ ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. තමන්ට දවසට වැඩිපුර මතක් වෙන්නේ මේ බුද්ධ ධර්ම සංඝ කියන සේරුවන බවටපත් වෙනවා. ඒ කියන්නේ තමන්ට ජීවිතේ යම් කිසි කෙනෙක් ගැන හිතලා සතුට වෙන පුළුවන් නම් ඒ උතුම්ම තොඳනා තමයි, කාරණා තුන තමයි බුද්ධ ධර්ම සංඝ කියන මේ සේරුවන. මහර්ග රත්නයන් මේ අගනා මැණික් තුන අපිට තියෙන මේ. ඒ විතරක් නෙවෙයි මේ ශ්‍රද්ධාව සමග ඇතිවන ඉන මොටිවේෂන් එකත් එක්ක අපේ දහමත් තුළ ජීවත් වෙන උත්සාහ කරනවා. දහම තුළ ජීවත් වෙන උත්සාහ කරනවා. ඒ ප්‍රතිඵලය තමයි තමන්ට බාහිරයට වඩා තමන්ට පිළිසරණ තමන්ගේ අභ්‍යන්තරයේ තුන තමයිම නිර්මාණය කරගෙන තියෙන්නේ. එතකොට බාහිර මත යෙදෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපිට බාහිරයි කතා කරන්න ඕන, අපි ගැන හොඳ කියන්න ඕන, නැත්නම් දුරකථනයෙන් කතා කරන්න ඕන, අඩු ගානේ මැසේජ් එකක් හරි යවන්න ඕන. දැන් අපිට තියෙන අවශ්‍යතාවය ටික නෙමෙයි ටිකනේ. දැන් මේ මත තමයි අපි ඇපිලින්නේ. කවුරුත් කතා නොකරොත් මැසේජ් එකක් අහත් එව්වේ නැත්නම් සමහරට දුකයි හරියට. ඇතැමිට තමන් අඳින ඇඳුමෙන්, තමන්ගේ පොණ්ඩෙන් ඒ දේ හැරි බලලා කවුරුත් ප්‍රශංසා කරනවා අපිට නේද? එහෙම අවශ්‍යතාවයක් සමහරට තියෙනවා. නමුත් වෙනතනේ දහමතොල ඉදිරියට යන්න යන තියෙන ලක්ෂණය තමයි මේ බාහිරින් ලැබෙන ප්‍රශංසාවට වඩා අභ්‍යන්තරයෙන් තමන්ටම තමන් ගැන ප්‍රසාදයක් ප්‍රශංසාවක් තමයි ලැබෙනවා. විශේෂයෙන්ම භාවනාවට කලින් යොමු කිරීම සමගම තමන්ගේ සතුට තමන්ගේ හොබි එක බවට පත් වෙන භාවනාව. ඒ තරක් නෙවෙයි ජීවන පැවැත්මට පත් වෙන්නේ ආරසංගික මාර්ගය. මේ කරුණ වටේ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්තාජී වායාම, සති සමාධි මෙන්න මේ කරුණ වට තමයි තමන්ගේ වටේ සර්කල් එකක් වගේ, හරියට ආරක්ෂකෙන් අට දෙනෙක් වගේ, ඊටාම තමා ප්‍රියමනාප මිතුරන් අට දෙනෙක් වගේ කොයි වෙලෙත් තියෙන තමන් මෙයාට දැනත් එක්ක. තමන්ට කිසිම තැනක බියක්, සැකක්, කරදරයක් අනතුරක් තමන්ට වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි තමන් අඛණ්ඩව ජීවත් වෙනවා කියන හැඟීම තමන්ට තියෙනවා. මේක තමයි ධර්මයේ හැසිරීමෙන් අපි ලබන ප්‍රතිඵලය. ඉතින් මේ ධම්මගේ ඉදිරියට යනට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනකටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.